සම්මා සම්බුදු සරණයි. අපි තාම ගෞරවයෙන් ඒ වගේම ඉතාම කෘතඥතාපූර්වක තථාගතයන් වහන්සේට, අපේ ශාස්ත්‍රුන් වහන්සේට නමස්කාර කරමු කෝටි ප්‍රකෝටි වාරයක්. මේ කාගෙන් හරි මයික්‍රෝෆෝන් එක ශබ්ද එනවා. ජයන්ත මහත්මයාගේ මයික්‍රෝෆෝන් එක ඔෆ් වෙනවා. බුදුසරණයි. එතකොට අද අපි සාකච්ඡා කරන්න තියෙන්නේ සූත්‍ර පිටකේ ඒ කුද්දක නිකාය ඒ කොටසේ ඉතිවුත්තක පාළියේ තියෙන තුන් හතරවෙනි වර්ගයේ තියෙන චර සූත්‍රය. අනිසූත්‍ර පටන් ගන්නවට වඩා වෙන විදිහකට තියෙන්නේ ඒවා හැමතිස්සෙම කියන්නේ මෙහෙම බුදුහාමර මෙහෙම කිව්වා කියලා මම අහලා තියෙනවා. උත්තංහි ඒතම් භගවතා මෙන්න මේ දේ මෙන්න මේක භාග්‍යතුන් වහන්සේ විසින් කිව්වා කියලා උත්තං අරහතා ඒ අරහතුන් අරහත් කියන බුදුහා අරහා කියලා කියන්නේ ඒ අරහතු තථාගතයන් වහන්සේ විසින් මෙහෙම කිව්වා කියලා උත්තම අරහතාති මේ සුතං මා විසින් අසනලා. එතකොට බුදුහාඳුරෙන් අහපු විදිහක්ම නෙවෙයි වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා. හරි ඉතිබුද්ද කියන්නේ මෙන්න මෙහෙම කිව්වා කියලා අහලා තියෙනවා කියන. මේක අවධානෙන් අහන්න ඕන. මේක කියන්න කලින් කියන්න වෙනවා පසුබිමක් හැටියට කල්යාණ මිත්‍රයෙකු හැටියට පමණයි අපි මේ ධර්ම සාකච්ඡාවේදී අපි වෙන කෙනෙකුට ගුරු බවට පත් වෙන්නේ. අපි ඕනෝන් උත්සාහවත් කරලා ඕනෝන්ගේ ගමන් මාර්ගය හදා ගන්නවා. ඊළඟට දැනගත යුතු දේ හැටියට අපි සාකච්ඡා කරන්නේ අපි මේ ධර්ම සාකච්ඡාවේදී මේ පැය දෙකකින් පස්සේ කමතක් කරන්න වෙන අතත් එක්ක සාකච්ඡා කරන්නේ නෑ. අපි විශේෂයෙන් දැනගත යුතු දේ දන්නවා කියලා හිතන්න එපා. මං හිතන්ටත් නොහිතන්ටත් උත්සාහ ගන්නවා. අප සොයානදී අප තුලම තියෙනවා. ඒක විශේෂ දෙයක්. වෙන පොත්වල නෙවෙයි, ආසනවල නෙවෙයි, පූජනීය ස්ථානවල නෙවෙයි, මේ තුල මේ තමන් තමන් ළඟම තියෙන දේ මම හඳාද. තමන් ළඟම තියෙන දේ තමයි අපි හොයන්න හදාන්නේ. ඒක තමයි විශේෂයෙන් මේ ධර්ම සාකච්ඡාදී අපමට හිතාගන්න වචන ඔස්සේ දුවන්ත නෙවෙයි. ඒවා උදව් කරගන්නවා. වෙන කෙනෙකු විසින් අපිට මවල දෙීමේ යථාභූත ඥානය කියලා නෙමෙයි, ඒතු බාහිර අංගයක් හැටියට කල්යාණ මිත්‍ර උදව් කරන එක අත්‍යවශ්‍ය දෙයක්. කැඩපතක් මේ ධර්ම සාකච්ඡාව කැඩපතක් තමන්ගේම දිහා බලන්න. කැඩපතක් පමණයි මේ ධර්ම සාකච්ඡාව. බුදුහාමුදුරුවෝ මෙහෙම කියනවා. චරතෝ චේපි භික්කවේ භික්කුණෝ උප්පජ්ජති කාම විතක්කෝ වා ව්‍යාපාද විතක්කෝ වා විසහිංසා විතක්කෝ වා. ඇවිදිනකොට සත්‍යාබෝධය සඳහා උත්සුක වෙන අයට, දැන් අපි ඔක්කොම සත්‍යාබෝධය සඳහා උත්සුක වෙන අය, ඒ නිසා තමයි අනිත්‍ය දාලා අපි මේ ධර්ම සාකච්ඡාවට ඇවිල්ලා ඉන්නේ. මේ කතා කරන්න ඇවිල්ලා ඉන්නේ ඔහු ගැනම තියෙන කරුණාවෙන් ඒක යැයි අවධානය කරන්න වෙනවා. එතකොට මේ ඇවිදිනකොට හෝ කෙනෙකුට සත්‍ය අවබෝධය සඳහා උනන්දු වෙන කෙනෙකුට මෙතන තියෙන භික්ෂුණෝ කියලා. නමුත් ඒ ගෲප් එකට ඒ කණ්ඩායමට ඒක දාන්න දෙපා වෙන කණ්ඩායමක් හිතෙන් හදාගෙන මේක මතක් කරන්න පුළුවන් දෙයක් කියලා හිතන්න ඕන. උපජ්ජති කාම විතක්කෝවා, මේ ලෝකේ තියෙන දේවල් මේ ඇහැට කනට දිවට නහයට හමට මනෝට මනෝ කියන්නේ මනහට ඒතික උත්තේජනයට පත් කරන කාම ලෝකයට සම්බන්ධ දේවල් ගැන ඇති උනන්දුව පිළිබඳ සිතුවිලි මතුවෙනවා නම් දිග වැඩි වුණාද වාක්‍යේ නැහැ. ඒ කියන්නේ ඔන්න තේරෙන භාෂාවෙන් කියනවා නම් නැත්තම් තේරෙනවා කියලා හිතන් ඉන්න භාෂාවෙන් කියනවා නම් ඉන්ද්‍රිය හය පිනවන්ත හිතෙන් සිතිවිලි උපද්දනවා නම් ප්ලෑන් කරනවා නම් සැලසුම් කරනවා නම් කාලසටහන් හදනවා නම් ඒක තමයි කාම විතක් ඉපදෙනවා කියලා. ඒක නැතුව බෑ කියලා හිතන් තේපා දැනට හොඳද? ඒක අවශ්‍ය නැහැ අපිට කරන්න බෑ කියලා. නමුත් මේක කරන්න පුළුවන් දැන්. ඒතුට ඇවිදිනකොට ඒ කාම විතක්ක හරි ව්‍යාපාද විතක්කෝවා. ගැටෙන සිතිවිලි. අර අදන් කියලා තමන්ට තියෙන ආයතන කියලා අපි කියන්නේ ඒ කාටද තියෙන්නේ මේ කතා කරන එක්කෙනාට තියෙනයි ටික. කොහෙන් ආවද දන්නේ නැහැ දැනට අපි ඒව තියෙනවා කොහෙන් හරි. ඒකෙන් තමයි සම්බන්ධ වෙන්නේ. ඒතකොට කැමැටි ඒවා ලංකර ගන්න සැලසුම් හදනවා කාලසටහන් හදනවා දිනචරියා හදනවා. අයවැය හදනවා කතා කර කර. ඒකෙන් හිතනවා ඒ හිතවිල්ල නෑ කියන කියන්නේ. එහෙම නැත්තම් අකමැති දෙහිං සිරින් අයින් කරාන්ත මේක නැත්තම් හොඳයි මේක තමයි මට තියෙන අවාසිය කියලා අකමැති දෙය ඒක ගැටෙන ගැටයක් වෙනවා මනසේ ඒ ගැන සිතිවිලි ඇති කරගන්න මනෝ විතක්. ඊට පස්සේ විහිංසා විතක්. දැන් මේ සතුටින් ඉන්න කෙනෙක් හදාගත්තනේ සැලසුම් කරන කෙනෙක් හදාගෙන තියෙන වින්දන මූලිකව. වින්දන මූලිකව තමයි මේ අයින්නේ. නැත්තම් වින්දන මූල නැත් වින්දන පසුබිමේ පදනමේ ඒ ෆවුන්ඩේෂන් එකේ නැත්තම් මේවා එකක්වත් තේන්නේ අර වින්දනයට රුචි කරන හින්දා. මේක තිබුණොත් මට අගේට ඉන්න පුළුවන් කියලා හිතෙන හින්දා තමයි අපි ඒව ගන්න හදාන්නේ. මේවානු සමහර ඒවා තියෙන අකමැතිවා එනවා. එතකොට ඒකට ප්‍රතිජේ එනවා අර ව්‍යාපාද විතක්ක ඒකට එනවා. විහිංසා විතක්ක කියන්නේ ඒ මම කියන එකනට උවමනා හැටියට පවතින්න දෙන්න තියව විනාශ කරන්න හදනවා. ඒක නැත්තම් හොඳයි කියලා ඉතරන්නේ ඒක සම්පූර්ණයෙන් මේ අයින් කරන්න හදනවා. විනාශ කරලා දාන්න හදනවා. ඒ සඳහා සිතිවිලි මවන විතක්කේදී ඒක ක්‍රියා කරන කතා කරන තොර සම්මා සංකප්ප වලින් තොර වෙලා මිච්ඡා සංකප්ප වලට ගිහිල්ලා ඒකෙන් තමා මේක කරන්නේ. එතකොට එහෙම එනවා. එතකොට ඇවිදින එකටත් ඔය ඇවිදින්නකොට එන්ටි ඒව එනවා. තොර අනෝ දැන් අපි තාම ගෞරවයෙන් පිළිගන්න තථාගතයන් වහන්සේ අපිට ඉඩක් දීලා නැහැ. අර මේ චේතකින් කපන කතාව ඒකෙදි වගේ කකචූපමේදි වගේ ඉඩක් දීලා නැහැ. චේතෙන් කපනකොට තරහවොත් ඔයා මගේ ශ්‍රාවක ගුණට අයි වෙන්නේ නැහැ කියනවා වගේ උදාහරණ ඉහළම තත්ත්වෙන් තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙම තංචේ භික්ඛවේ භික්ඛු අදිවාසේති ඒක තියෙන් ඒක කමක් නැහැ කියලා පිළිගන්නවා නම් ඒක තියාගන්න හදනවා නම් ඒකට ඒකට මේ රෙන්ට් කරන්ට මගේ සිජ්ජේ හදවත්ගේ මොලේගේ රෙන්ට් කරන්ට ඉඩ දෙනවා නම් මම තේරන භාෂාවෙන් කියන්නේ හොඳේ අදිවාසනේ කියන්නේ ඒක තියාගන්න හදනවා නම් මේ දන්නව දැන් ආවා කියලා නම් ඒක තියාගන්න හද නප්පජහත් ඒක අයින් කරන්නේ නැත්තම් පජහත් කියන්නේ අයින් කරනවා න විනෝදේත් ඒ විනෝදනේ කියන්නේ ඒකයි ඇන්කල දානවා කියන්නේ පජහති විනෝදේත් එකම විදිහේ වචන අනභාවං ව්‍යන්ති කරෝති න ව්‍යන්ති කරෝති කෙලවරක් කළා දාන්නේ නැ අනභාවං ගමේති ඒක අභාවයට පත් කරන්නේ නැ භාව කියලා කියන්නේ තියෙන අනභාව කියන්නේ කියන්නේ ඒ පසුගිය සතියක ඒ අපේ කල්යාණ මිත්‍රික හැවගෙන යන උනන්දුවෙන් ඒ වචනේ ඒක ඒ අහපු නිසා මීට පස්සේ හොයන්න හිතුවා විනී පිටිච්චේ තියෙන වෙන විදිහකට ඒකේ ඔය හැබැයි ව්‍යාකරණානුකූලව නම් දෙවිධයකට කල්පනා කරන බව තේරෙනවා කියලා කියනවා ඒ හැම ඒකේ මේ අයන් අභාවයට න අභාව කියන එක ඒ අනභාව කියලා වෙනවා කියලා සමහර ඇතු කියනවා නේ අන කියලා එක නෑ කියන එක තේනවායි කියලා. එතකොට ඒගෙන මේ හිතන්න ඒ ප්‍රශ්නේ අහපු ඇත්තන්ට තියෙන්නේ. අයින් කරලා දානවා තියාගන්නේ නෑ. ඒක ඉවරයක් කරලා ගන්න ඒක තියාගන්නේ නෑ කියලා. නොතියාගන්න උත්සාහ ගන්න. එහෙම නම් බුදුහාම කියන චරම්පි භික්ඛවේ භික්ඛු එවං භූතෝ ඒ ඇවිද ඇවිද ඉන්න එක්කෙනාත් ওই විදිහෙනම් ඒ ඇවිදිනකොට ඒ වයනේ කයින් කරන්නේ නැත්නම් එයාට බුදුහාම කියනවා ඔන්න මතක තියාගන්න දතිය ගොන්නට අහුවේ නැහැටි අනාථාපි එයා එහෙමනම් අර ඇවිදිනකොට එන ඒ විතක්ක වර්ග තුන හිතන ක්‍රම තුන අයින් කරන්නේ නැත්නම් බුදුහාඳුරු එයාට දෙන සර්ටිෆිකේට් එක සහතිකේ මේක. අනාථාපි එයා මේ සත්‍ය අවබෝධය සඳහා උනන්දු වෙන කෙනෙක් නෙවෙයි. අනොත්තාපි ඒ විතක්ක ගැන බයක් නෑ යා. ඒවත් එක්ක යාළුවල ඉන්නේ. අනුත්තාපික අපි දන්න එකට වචන හොඳද මම ඒ අනුත්තාප කියන වචනේ දන්න විදිහටම පරිවර්තනය කරලා කිව්වේ නෑ හොඳද ඒක තියාගන්න ඒක රුදුරුයි කියලා හිතෙන්නේ නෑ කාම විතක්ක ව්‍යාපාද විතක්ක දැන් මේ වචනමයි මං කියන්නේ කියනකොට අපි දන්නවා එතකොට ඒවා රුදුරුයි මත්තේ මාව හිංසනෙට පත් කරනවා කියලා හිතෙන්නේ නෑ ඔත්තප්ප කියලා කියන්නේ ඒ කියන්නේ සංස් විද්‍යාවේ අනුත්තාපි සතතං සමිතං හැම තිස්සෙම කුච්චර වාක් කියන එක කුච්චර වාක් හැම තිස්සෙම කුසීත හීන වීර්ය කෙනෙක් කියලා තමයි කියන්නේ කියලා බුදුහාමර කියන්නේ තොර මා මේ කතා කරන්නත් බුදුහාඳුරන්ගෙන් ඒ සාහත්‍ය කිව් තමයි දැන්ට හම්බෙලා තියෙන්නේ තමන්ටම ගන්නේ බයෙන් දෙපා. හැබැයි ආධුවට සලකන්නත් දෙපා. තමන් තුලමයි මේක හොයන්නේ. ඕක හොයාගන්න එකම තමයි ධම්මානුපස්සනාය කියන විතක්කේ දා විතක්ක නැත්නම් විතක්ක සන්තාන් සූත්‍ර බලන්න ටිකක් බලලා කතා කරනකොට කතා කරන්ද. එතකොට ඒ ගොල්ලට තමයි බුදුහාමු අපෝ දාලා තියෙන්නේ. මම අනිත්‍යවින් කතා කරන්න කතා කරන්න ඒ සාහිතියේ තම උන්වහන්සේ දෙනවා නම් ලියලා සංකල එහෙම කරනවාට නෙවෙයි මට හම්බ වෙන්නේ ඒ සාහිතිය. මොකද අහත කියන්නේ මේ ඇවිදින එක්කෙනත් මේ ඇවිදින කොට ඒක අයින් කර ගන්න හදන්නේ නැති අනාථාපි අනුත්තාපි සතසං සමිතං සතතං සමිතං කුසීතෝ හීන වීර්යෝ වීර්ය අඩු වෙච්ච කෙනෙක් කම්මැලියෙක් එයා අපට තේරෙන භාෂාවෙන් බුදුහාමුදුරුවෝ වඩා කරුණාවෙන් කියන්නේ. එතකොට ඒක තමයි පළවෙනි. එතකොට ඒ ටික තේරුම් ගත්තාම මුළු සූත්‍රෙම තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ කියන්නේ හිතගෙන ඉන්නකොට. දැවිදිනකොට ඒක වෙනකෝ. ඊට පස්සේ තිතස්ස පිටේ හිතගෙන ඉන්නකොට. ඒ කියන්නේ කොහෙවත් යන්නේ නැහැ. නිසින්නාස්සේ ඉඳගෙන ඉන්නවා. සයානාස්සේ ඒ කියන්නේ ශරීරය සික් කරලා දාලා තියෙන කොහේ අය. ඔය හතර වර්ගයට උඩ. හතර ඉරියව් කියන්නේ ඒකේ විදිහට. ඇවිදිනකොට හිත ඇවිදින් නැතු ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට දිගා වෙලා ඉන්නකොට ශරීරය හරස් කරලා ඉන්නකොට ඒව තියෙනවා නම් මේව අයින් කරන්න උත්සාහ ගන්න නැත්නම් ඒ විතර්ක වර්ග තුන එයා මේ කොහොමද ඒ ගොන්නර තමයි දාන්නේ. ඒ තෙන්දි වෙනසක් තියෙනවා. අර සයානෝපි කියන එක. සයානෝපි භික්ඛවේ භික්ඛු ජාගරෝ. ඒ කියන්නේ එයා අවදි වෙලා නම් ඉන්නේ. ශරීරය හරස් කරලා තියෙන. ජාගත්තම නේද නිින්ද ගිහිල්ලා නැහැ. ජාගර කියන අවදිවත්ලා ඉන්නවා නම් ඒ නිදාගත්තට පස්සේ වෙන්නේ නැහැ නේ. මනෝ වැඩ කරන්නේ නැති හින්දා නමුත් සමහරට අර පසුගිය දේවල් මතක් කරේනවා. සමහර අයට හීන මතකයි සමහරකට මතක නැහැ. කාටත් හීන පේනවා. තාතන් වහන්සේට හැරුණකොට. එතකොට ඒවම් බුතෝ එහෙම ඒ හතරෙනි කියන මං කියන්නේ නිදාගෙන ශරීරයේ දිග්ගසල තියෙනකොට කවුච් එකක හරි ඇඳක හරි බිම පැදුරක හරි කලාලේක හරි කොහේ හරි කවන්න හාන්සි පුටුවක හරි ඕනේ කියලා. එතකොට එහෙම යාද නිඳ ගිහිල්ලා නැත්තම් එහෙම එක්කනත් අනාතාපි උනන්දුවක් නැහැ අනුත්තාපි ඒව එනවාට බයක් නැති කෙනෙක් හැමතිස්සෙම නිරන්තරයෙන් හැම වෙලාවෙම හැම තත්ත්‍රීම කුසීත කම්මැලි උනන්දුවක් නැති කෙනෙක් කියලා තමයි කියන්න වෙන්නේ කියලා බුදුහාම කියනවා. ඒක දෙවෙනි වෙත ඉන්නහන්ද කියනවා කා එහෙම කා ඇවිදින්න කොට හරි හිතගෙන ඉන්න කොට හරි ඉඳගෙන ඉන්න කොට හරි නිින්ද යන්න තේ ඇලවෙල ඉන්න කොට හරි දිගාවල ඉන්න කොට හරි එන තාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක අයින් කරන්න උත්සාහ ගන්නවා නම් කියන තමන්ගේ හිත දිහා බලන් ඉන්න ඔන්න එනවා කියලා. තංචේ බික් එතකොට යා නාදිවාසේති පජහති විනෝදේ දිබ්බ්‍යන්ති කරු. අයින් කළා දාන්න උත්සාහ ගන්නවා නම් ඉවත් කරන්න උත්සාහ ගන්නවා නම් එයාට කියන්න පුළුවන් එයා උනන්දු වෙන කෙනෙක් උත්සාහවත් වෙන කෙනෙක් ආරද්ධ විරියෝ. එයා ඔන්න උනන්දෙන් වැඩ පටන් අරන් තියනවා පහිතත්තෝ අර තමන්ගේ ජීවිතය අර අපි පසුගිය සතියේ කතා කරේ අර සරෙන්ද වෙනවා කියලා ඒ සිංහලෙන් ඒකට දෙන වචන එච්චර හොඳ නැහැ. නමුත් ආධ්‍යාත්මික ලෝකයේදී ඊට වඩා වෙනස් තමන් ආත්ම නිවේදනය කරන කී ඒක තමන් දැනගෙන උනන්දු වෙනවා. මේ තමා මම කියලා තේරුම් අරගෙන උනන්දු වෙන කෙනෙක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා. එතකොට මේක ධම්මානුපස්සනාවට අයිති වෙන බවත් මතකයේ තියෙන්න ඕන. නමුත් මේක උත්සාහයේ මුල. මොකද එතනින් තමයි ඉතිරි ප්‍රපංච දෙකට යන්නේ. යම් විතක්කේති තම් පපංචේ. මගේ හීන ලෝකේ මැවෙන්න එතනින් පස්සේ. හීන ලෝකේ මැවෙන්න එතනින් පස්සේ. ඊළඟට ඒ දැකීම තුලින් අඩුවට ලක් කරන්න හොඳ නැහැ තමන්. ඒ දැකීමම වාසිදායක දෙයක් වෙනවා. මොකද ඔය ඇත්ත අර බොහොම බහුසුත භික්ෂුවකගෙන් අභිධර්ම ඉගෙන ගන්න. ඒ ඉගෙන ගන්නකොට ඔය ඇත්ත ඉගෙන ගත්ත සබ්බ චිත්ත සාධාන කොයි එකටත් තියෙන සායතික පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේ මානසිකාර මතකෙදෙන මානසිකාර තියෙන හැම එකක විතක්ක තුන මානසිකාර නෙවෙයි ඒ ගොන්නට දාන්න පුළුවන් මනසේ මෙක්‍රියාව චේතනත් එහෙමයි ඒතකොට පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේ මානසිකාර ඊට පස්සේ තියෙන විතක්ක විචාර අදිමොක විරිය ප්‍රීති ඡන්ද කියන ඒවා හැමතැනම තියෙන්නේ නැහැ. ඒක අඩු කරගන්න පුළුවන්. ඒතකොට මානසිකාර්යය සහ විතර්කය වෙන එකක්. මේක මම විතර්කය මම ජස්ටිෆයි කරලා ඒක හිතන හදන ඊට පස්සේ මට වාසි දාහි වෙන්නේ. ශාන් මහත්මයාගේ මයික්‍රෝෆෝන් එක ඔෆ් වෙන්න ඕනේ බුදුසරණයි. එතකොට ඒක ටිකක් ගැඹුරට ගියාම නේ ඩිංගක් හිතන්ද කතා කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනේ ඒකෙන් කතා කරන්න. ඒතකොට මට කියන සබ්බ චිත්ත සාධාරණ වලදි තියෙනවා පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිත ඉන්ද්‍රිය මානසිකාර. එතන චේතනා සහ මානසිකාර තියෙනවා. හැම සිතේම. නමුත් ඊළඟට එන සමහර ඒවා ගියේදෙන සමහර වගේ නොයදෙන ඒවා තමයි විතක්ක විචාර අදිමොක්ක වීරිය පීටි ඡන්ද. මොකද ඒ ටිකෙන් තමයි ඊළඟ කොට ප්‍රමං මොන පැත්තට යන්නේ කියන එක තීරණය කරන්නේ. ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ මොන ජීවිතයකට ගත කරන්න කියලා. මොකද මානසිකාර අනුව ජීවිතය හදාගන්න පුළුවන්. චේතන සහ මානසිකාර යොමු කරලා. අර විතක්ක ਵਿਚාර කියන්නේ ඒවා ඒ ළඟ අර සැලසුම් කරන්ට යොදා ගන්න જાති. එතකොට ඒකට ලෝභ දෝෂ මෝහෝ අලෝභ දෝෂ මෝහෝ ඒවා මිශ්‍ර කරගෙන හදා ගන්න පුළුවන් වෙනවා. එතනින් තමයි පරිස්සම් වෙන්න. මම මේ සැලැස්මේ කොටසක් හැටියට පමණ ඒක දැනගන්න ඉතරයි කියන්නේ. අපි ඒ ගැන සාකච්ඡා කරමු. සම්මා සම්බුදු සරණයි. අපත් කැමැති බණ අසන්න. ඒ නිසා අපටත් බණ කියන්න බුදු සරණයි. තේරුවන් සරණයි සතුටුමිනි සමන් සරණයි ඔබතුමා අපිට සතුටු ආරම්භයක් ලබා දුන්නා. අපි මම හිතන අපේ සාකච්ඡා මණ්ඩලයට පුළුවන් අපි මේ ගැන යම් අදහසක් හෝ යම් ප්‍රශ්නයක් තියෙනවා නම් අතු කරන්න. ආරම්භයක් වශයෙන් මම සතුටුමින් මම සාකච්ඡා සහභාගී වෙන කැමැති. දැන් ඔබතුමා සඳහන් කළ පරිදි මේ අපි සාමාන්‍යයෙන් මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමේදී අපි හුඟක් වෙලාවට සමහරලාට අපි ධර්ම මාර්ගයේ ගමන් කරනවා කියලා හිතාගෙන හිටියට අප විසින් නොදැනුවත්වම මේ වංචනික වශයෙන් මේ ධර්මයේ තුලින්ම අපි මේ විදිහට මේ විතක්ක විචාර කර ගැනීමෙන් නොමගේ යාමට ඉඩ තියෙනවා කියන එක අපි මට හිතනවා මේ පැතිම සිදුවෙන දෙයක් කියලා. මොකද මේ කාම විතක්ක ඒ වගේම ව්‍යාපාද විතක්ක හිංසා විතක්ක වගේ දේවල් අපිට තුල ඇති වෙනවා. කොහොමද ධර්මාර්ගයේ ගමන් කරනකොට අපි හිතාන හිතියට අපි හුඟක් විදිහට මේ වැරදි විතක්ක වලට යෙදিলা අපි ජස්ටිෆයි කරගන්නවා අපි මේ කරන දේ හරි කියලා. ඒ නිසා අපි විශේෂයෙන්ම තමුන් අර ඔබතුමා සඳහන් කළ විදිහට තමුන් දිහා කැඩපතක් විදිහෙන් බලලා මේ ගමන් මාර්ගයේදී මේවා වැඩි දුර යන්න නොදී මේ ප්‍රපංච වලට යන්න නොදී අපි යන ටාගට් එක මොකද්ද, අපේ අවසාන ඉලක්කය මොකද්ද කියලා දැනගෙන මේ මාර්ගය යනවනම් මේ වගේ සූත්‍ර මම හිතන අපිට උඟක් ප්‍රයෝජනවත් වෙනවා මේ සූත්‍රෙන් කියලා දෙන්න හදන දේ. ඒ නිසා මම අනිත් අයටත් මේ සම්බන්ධව සාකච්ඡාවට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. මම වශයෙන් සාදන්න ඔක්ලට මම හිතනවා තව අයත් මේ සාකච්ඡාවට සහභාගී වෙලා තම තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න කියලා තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තිරුවන් සරණයි හැම දිනටම. මට මේ සාකච්ඡා චිත්තමය ඉදිරිපත් කර කරුණවලදී කොටස් දෙකක් වශයෙන් මේක වැටහුනේ. ඒ කියන්නේ මුලින්ම දැන් අපේ දැන් හිතට එන විතක්ක දැන් අපි තුන් ආකාරයක් වශයෙන් ඉගෙන ගත්තාද. කාම විතක්ක, එතකොට ව්‍යාපාද විතක්ක, එතකොට අවිහිංසා විතක්ක වශයෙන් අනිත්‍යවත් වෙන්න පුළුවන් ඇති ඊට විරුද්ධ ඒවත්. දැන් මේවා තමයි විශේෂයෙන්ම කතා කරේ. දැන් එකත් පළවෙනි දේ තමයි මේ වගේ විතක්කයක් හිතට එනවද කියන එක දැන ගැනීම. ඒක දැන් ඒක දන්නේ නැත්නම් එතකොට ඒක ගැන කතා කරන එක වැඩක්ම නැහැ. දැන් අපි දැන් මං හිතන්නේ මම නම් මගේ ජීවිතේ ගොඩක් ගෙවුනේ ඔක දන්නේම නැතුව. ඔය විතක්ක එනවා, ඉතින් ඒවා එනවද කියලාද ඒව බලන්න ඕනද, මේවා වර්ග කරන්න ඕනද කියලා ඒව මුකුත්ම ගැන අවබෝධයක් තිබුණේ නැහැ. ඒ විදිහට බඩ කියනං කනවා, රට මේක આવොත් මේක සාධාරණයි කියලා විතරේ වගේ නිකන් මේ එන ෆ්ලෝ එකේ යන විදිහක් වගේ තිබුණේ. ඉතින් මම හිතන්නේ පළවෙනි එක මට පැටහුනේ එහෙමයි. දැන් ඒක දැනගැනීම මේක හිතට එනවද කියලා. දෙවෙනි එක තමයි ඉතින් එතකොට මේක ආවට පස්සේ ඊට පස්සේ ඒක දැන් එක සම්හලට ඒක අඳුර ගැනීමත් ඒක මුලින්ම කොටසට අතුලත් වෙන්න පුළුවන්. ඒක අඳුරට උදාහරණයක් වශයෙන් මගේ හිතට කම විතක්කයක් ආවට පස්සේ දැන් මේක නරකයි, නරක දෙයක් කියලා එහෙම නැත්නම් මේක තවදුරටත් ඒක වැඩි අගයක් දීලා ඒක කරගෙන යන්න ඕන නැති දෙයක් කියලා ඒක පිළිබඳ තීරණයක් එහෙම නැත්නම් ඒක ගැන යම්කිසි ඉතින් ඒක අත්හැර දැමීමක් කරන එක තමයි අමාරු මට නම්. ඉතින් ඒක අමාරු කියන්නේ ඒක කන්සිස්ටන්ට්ලි වෙන්නේ නැහැ. සමහර ගොඩක් වෙලාවට දැන් ඒව වෙනවා මේක උදන් මාර්ගය නිසා. නමුත් සමහර වෙලාවල් තියෙනවා එහෙම ඒක මේ යම් යම් අර අපිට මහින්තන සත්‍යීත්වම කියන්නේ සාධාරණීකරණය කරනවා කියලා. ඒ වගේ එහෙම තමයි අරි මහත් නැතිකේ ධර්ම මාර්ගයේ සම්බන්ධම වෙන්නේ ඒව වෙන්නේ නැති. ඉතින් ඒ වගේ සමහර වෙලාවට මෙහෙම වෙන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ අපිට කල්‍යාණ මිත්‍රයේ ඒක ගැන එහෙම ඒ කොට දෙවෙනි කොටසට මම කියපු ඒ ගැන කිසියම් අදහසක් එහෙම නැත්නම් ඒව නැතිකර ගන්න ඒවා ඒකට මුහුණ දෙන්න මම විතක්ක සන්තාන සූත්‍රය අපි මම හිතන්නේ යම් යම් කරුණු තියෙනවා ඒවත් සම්බන්ධ කරලා අපි සුපදේශයක් දෙන්න පුළුවන් නම් බොහොම පිං. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සත්‍යජීතුමා බොහොම පිං අපිට මේ වගේ පැහැදිලි කිරීමක් කරලා ආරම්භයෙන් ලබා දීම ගැන. ඒ වගේම කල්යාණ මිත්‍රෙන්ටත් බොහොම පිං අපිට මේ ගැන යන්න පාරවල් හදලා දුන්නා වගේ ඒතරතු අවශ්‍යලා පෙන්වලා දීම ගැන. එතකොට අපි හිතමු කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන ඒවා සාමාන්‍ය ජීවිතයේදී නිතරම එන දේවල්. නමුත් අපි ධර්ම අවබෝධය කරන්න යන කෙනෙක් වශයෙන් අපිට මේ නිරන්තරයෙන්ම අපේ හිත ආරක්ෂා කර ගැනීම කළ යුතුයි කියලා තමයි හිතන්නේ. එතකොට කොහොමද මේක කරන්නේ? අපිට මේ ධර්මය අවබෝධ කරගන්න නම්, සත්‍ය අවබෝධ කරගන්න නම් අපි අපේ හිතට එන නීවරණ ධර්ම වලින් තොරව කටයුතු කළ යුතු නිසා මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක වශයෙන් එන සිතුවිලි අපිට හානි කරයි කියන අවබෝධය තියෙන්න ඕනේ. එතකොට කොහොමද කාම විතක්කයක් එන්නේ? කාම විතක්කයක් එන්නේ දැන් ඇසට, කනට ආදී ඉන්ද්‍රියන්ට අහු වෙන ධර්මතාවලට අපි සුබ නිමිත්තක් විදිහට අරගෙන අයෝනිසව මනසිකාරයෙන් බලන නිසා තමයි ඒ කාම විතක්ක, කාමසහගත සිතුවිලි එන්නේ. ඒ වගේම ව්‍යාපාද විතක්ක කියනකොට පටිග නිමිත්තත් අයෝනිසව මනසිකාරයත් ඇති විට තමයි ව්‍යාපාද විතක්ක එන්නේ. විහිංසා විතක්ක වෙනකොට ද්වේෂසහගත සිතුවිලි වලින් එන්නේ. එතකොට මේ ආකාරයට බැලුවහම මේ ගන්න අරමුණු වලින් කොයිතරම් දුරට හානියකට කොයිතරම් දුරට යනවාද කියන එක අපි අහලා තියෙනවා. දැන් කාම අරමුණක් වගේ ගත්තහම කාමච්ඡන්දේ ඇවිල්ලා ඒ වගේ ඕග යෝග සල්ල දක්වා ගිහිල්ලා ඡන්දෙන් නගතියට යන මාර්ගය දක්වාම යැවෙනවා අයෝනිසෝ මනසිකාරෙන් හිතියකින්. එතකොට අපි ඒක නිසා විතර්කයක් හඳුනා ගැනීම ඉතාම වැදගත් කියන්න පුළුවන් මේ ධර්ම මාර්ගයේ යන සත්‍ය අවබෝධ කරගන්න ආයුතු කෙනෙකුට. ඉතින් ඔය එක දවසක එක මොහොතක ඒ වගේ දෙයක් කරලා ඒ කිරීමත් මදි කියලා හිතෙනවා. ඒක නිසා සතර ඉරියව්වෙන්ම මේ ආකාරයට සිත දිහා බලලා සිතට ඇති වෙන මේ සිතුවිලි අකුසල සිතුවිලි වලින් තොර වෙලා දුරු කරගන්න, එහෙම නැත්නම් ඒ වගේ බලය අඩු කරගන්න තරමට යෝනිසෝ මනසිකාරය ප්‍රවැත්විය යුතුයි කියලා තමයි හිතෙන්නේ. ඒ සඳහා අපිට විතක්ක සන්තාන සූත්‍රයේදී කියලා තියෙනවා ඒ වගේ සිතුවිල්ලක් ආවොත් වෙනත් කුසල සිතුවිල්ලකින් ආදේශ කරන්න කියලා. වෙනත් සිතුවිල්ලක් අරගෙන අකුසලයක් ආවහම ඒ අකුසල සිතුවිල්ල වෙනුවට කුසල සිතුවිල්ලක් එතෙන්ට යොමු කරන්න කියලා. එහෙම නැත්නම් බලන්න ඒකේ ආදීනව කියලා. දැන් මට ආවොත් කාම සිතුවිල්ලක් මම බලනවා මොකද්ද මේකෙන් වෙන්නේ, මේක මට මෙලවදි පරලවදි අයහපතක් වෙන දෙයක්, ඒක නිසා මේක මේ අයින් කළ යුතුයි කියලා. එහෙම නැත්නම් ඒකේ මූලය හොයන්න කියලා කියනවා. මොකද්ද මේකේ මූලය? ලෝභ මූලයක්ද, දෝෂ මූලයක්ද, කොහොමද මේක හැදුනේ කියලා බලලා ඉක්මනින් ඒක ප්‍රහාණය කරන්න උත්සාහ කරන්න කියලා. ඒ වගේම ඒ තරම් ඒ වගේ දේවල් වලින් කරගන්න අමාරු වෙලාවට දැඩි වීරියක් අරගෙන ඉතාම දැඩි තද වීරියකින් යුක්තව හරි ඒක ප්‍රහාණය කරන්න ඕන බලහකාරයෙන් හරි. මොකද ඒ තරම් මේක සංසාර ගමන සඳහා අහිතකර වන නිසා. එතකොට මූලික වශයෙන් ඒ ටික තමයි කියන්න පුළුවන්. පෙරවන් සරණයි. සමාවෙන්න ශ්‍රීමති මහත්මිය, ඔබතුමිය බොහොම ස්තුතියි පැහැදිලි කිරීමට. දැන් විතක්කයක් ඇති වෙන්නේ කොහොමද කියන එක දැන් ඔබතුමියගේ ඒ සමහර වචන නම් මට තේරුණේ නැහැ. නමුත් ප්‍රායෝගික වශයෙන් මම දැකලා තියෙන යම් යම් දේවල් හිතට ආවම ඒ එන දේ අනුව මේ යම් කිසි සැප වේදනාවක්, විශේෂයෙන් සැප වේදනාවක් කොහෙන් හරි දැනෙනවා මේක ඇඟට. අන්නේ දැනෙන නිසා තමයි ඊට හේතුන කලින්ින් අංගන්නේ. ඒ උදාහරණයක් වශයෙන් අරලොත් හොඳ ආශා කරන කෑමක් ගැන හිතට ගමන්න මේ ඇඟිට ඒකට සැප වේදනාවක් ඇති වෙනවා. ඒ සැප වේදනාව ඇති වුණාට පස්සේ ඒකේ ඒතුලින්ම තමයි ඊට පස්සේ ගන්න ඕනද, කඩේකට ගිහිල්ලා ගන්න ඕනද ආදි වශයෙන් තව හිතන්නේ යන්නේ. ඉතින් මට ප්‍රශ්නේ තියෙනවා දැන් ඒක ඇති වැරද්දකුත් නැහැනේ. බලගෙන ඉන්නවා කෑව කියලා කියවැඩේ මොකද වැරද්ද මොකද්ද? ඉතින් ඔකට එහෙම දාන්න පුළුවන් දෙයක් මේ හරි අමාරුයි ඒවත් දේවල්. දැන් සාධාරණීකරණය වෙනවා බොහොම කාටවත් වැරද්දක් වෙන වැඩක් නෙවෙයිනේ. ගිහිල්ලා කඩේකින් ගිහිල්ලා කෑම එකක් කැමති කෑමක් ගන්නවා කියන එකේ කොහෙද වැරද්දක් තියෙන්නේ? ඉතින් අන්න ඒ වගේ දැන් ඉතින් ඊට පස්සේ ප්‍රීතම් දැන් මෙහෙම හිතමුකෝ. දැන් අපි හිතමු දැන් අවුරුදු ගාච්ච පානේ කලපු රස මත්පැන් වර්ගයක් උළුවට ආවා කියලා. දැන් අන්න ඒ වගේ වෙලාවක නම් දැන් ඕක ආසාව ආවද දැන් මම දැන් මේ සම්පන්තිපදය සමාකම් ගිලා තින් සුරාමේද මජ්ජ ප්‍රමාදතාන. එතකොට ඒක නිසා මේක බෑ එහෙමම ගියා. ඒ සිතවිල්ල ඉවරයි. ඒ වගේ දේවල් නම් එහෙම කියන්න පුළුවන්. මම මේ දැන් කායික සත්‍යයකට ගන්න හදන්නේ මේ ඉතින් මේ අර වගේ දැන් දේවල් උදාහරණයක් වශයෙන් අපිටම මේ වගේ දෙයක් නැත්නම් කැමති ඇඳුමක්. දැන් මේ ලස්සන ඇඳුමක් ගැන කොහේ හරි දැකපු පාර යනකොට දැක්ක කියලා ඕක ගෙදරවට පස්සේ ආයි මතක් වෙනවා. ඊට පස්සේ එනවා දැන් මේ කැරදි ඕකේ කියන්නේ ඒක වැරද්දක් නෑනේ. මම දන්නවා මේ කතාවට මේ කැඩි කැඩි ඇහෙන්නේ. මම හිතන්නේ කවුරු හරි මයික් එක කොන්ටර් නැති නැත්නම් මම මයික් එක පොඩ්ඩක් චෙක් කරලා බලන්න දෙවන් සම්මායි. කිමදයක් ඇහුණාද නැහැ? ඇහුණා මහත්මයා. මට මේ මූලික වශයෙන් ඇහුණා. තනින් තන කැඩි කැඩි ඇහුණේ මේ කියලා ඉවර කරන්න ඕනේ. මම අන්න ඒක හොඳයි. ඒක ඒ වගේ මම මේ අවිද අවිද කතා කරේ. මම එක තැනක ඉඳන් කතා කරන්න. එතකොට මේ අන්නේ වගේ මේ තස්ත්‍යස්කමයි කි මට අහන්න වෙලා තියෙන. එතකොට මෙතනදී එහෙමනම් ඒක එහෙම වෙනවනම් ඒ කියන්නේ මේ එන වේදනාවක් නිසා මේ අපේ සිත විතක්කවලට මූලික වෙන්නේ ඒක නම් ඒ වේදනාවේ දෙයක වැරද්ද එහෙම නැත්නම් ඒ වේදනාව එන්න ඕනේ නැද්ද ඒ විදිහට අන්න කොහොමද මේක කඩන්න තියෙන්නේ යන්නේ ඒකයි මට දැනගන්න ඕනේ. තෙරුවන් සරණයි. ඒකට ඇත්තටම මට කියන්න තියෙන්නේ අපි බලන්න ඕනේ අසුතවත් පෘථග්ජනයන් සුතවත් ආර්ය ශ්‍රාවකයන් අතර වෙනසක් තියෙනවා. එතකොට අසුතවත් පෘථග්ජනයා කියලා කිව්වහම ආර්යයන් වහන්සේලා අඳුරන්නේ නැහැ. ආර්යයන් වහන්සේලාගේ ධර්මය පිළිපදින්නේ නැහැ. ආර්ය ධර්මයන්ගේ ආර්ය ධර්මවලට හික්මිලා නැහැ. ඒ ආකාරයට ඉන්න කෙනෙකුත් ඊළඟට ආර්යයන් වහන්සේලා දැකලා ඒ ආර්ය ධර්මයේ හික්මිලා යන කෙනෙකුත් අතර වෙනසක් තියෙනවා. එතකොට අපි මේ කතා කරන්නේ ඒ ආර්ය ධර්මයේ හික්මිලා යන ආර්ය ශ්‍රාවකයෙක් යන මාර්ගය ගැන. එතකොට ආර්ය ශ්‍රාවකයෙක් වෙන තත්ත්වයේ වෙනකොට පළමුවෙන්ම ප්‍රධානෙම යොමු කරන දේ තමයි සීලය කියන එක. සීලය කියලා කියන්නේ හිතේ හික්මීම. එතකොට හිතේ හික්මීම වශයෙන් පළවෙනිම මූලික වශයෙන් බැලුවහම පංචශීලය ගැන බැලුවහම ඒක විශාල ප්‍රදේශයක් කව වෙනවා. පංචශීලය ප්‍රාතිමොක්ඛ සංවර සීලය වශයෙන් පංචශීලය. එතකොට ඒ ආකාරයට සීලයක පිළිපදලා ඉන්න කෙනෙක් ඊළඟට ඉන්ද්‍රිය සංවරේ පවත්වන්න ඕනේ. ඊළඟට අපි මම විස්තර කරන්න යන්නේ නැහැ. අපි මේවා ගොඩක් බොහෝ වාර ගණක් කතා කරලා තියෙනවා. ආජීව පාරිශුද්ධය, ප්‍රත්‍යසන්නිසිත සීලයේ වශයෙන් මේ හැම අංගයක් ගැනම අපි අවධානය යොමු කරන්න ඕනේ. කෑමක් දැකලා කෑමක් ගැන අපි රස කෑමක් කෑවා කියලා කෑම නැවත නැවත නැවත නැවත ගෙනහල්ලා ඒ වගේ පස්සෙන් යන්නේක ගැළපෙන්නේ නැහැ වගේ අදහසක් කියන්නේ මේ ආර්ය මාර්ගය යන ශ්‍රාවකයෙකුට. අපි ආහාර ටික ගන්නේ අපේ මදය පිනිස, මානය පිනිස, මේ හැඩවැඩ කිරීම පිනිස, ඇඟපත මහත් කිරීම පිනිස, ක්‍රීඩා කිරීම පිනිස නෙමෙයි. මේ ධර්ම මාර්ගය යන ජීවිතය පවත්වාගෙන යන නූපන් වේදනා ඇති නොවෙන්න, තියෙන වේදනා දුරු කරගන්න වගේ ප්‍රත්‍යවේක්ෂාවෙන්. ඒ වගේම ආහාර පාන, ඇඳුම් පැළඳුම්, නිවාස සහ බෙහෙත් හැමදේම අපි ඒ ආකාරයට පවත්වන්න පුරුදු කරගන්න ඕනේ. ජීවිතේ හැම පැත්තෙම සමබරතාවයක් අරගෙන යන්න ඕනේ. එක පැත්තකට බර වෙලා ඉඳලා කාම භෝගී ජීවිතයක් ගත කරමින් මේ ධර්ම මාර්ගයේ මාර්ගඵල නිවන් අවබෝධය කරා යාගන්න අපහසුයි. ඒක නිසා අපි ඒ සීලය අතින් සතර සංවර සීලෙන්ම සංවර වෙන්න ඕනේ. ඊළඟට අපි අහලා තියෙනවා දැන් බුදුජානන් වහන්සේට පවා තිබුණා චරණ ධර්ම, ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවරය, ජාගරී අනුයෝගය, ආහාරයේ මාත්‍රඥතාව, ඔය ආදී වශයෙන් ඒවා ජීවිතේට ක්‍රමක්‍රමයෙන් පුහුණු කරගන්න ඕනේ. ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒ වගේ දේවල් බොහෝ අවස්ථාවල හැකි හැම විටම පුරුදු කරන එක තමයි මේ කළ යුත්තේ කියන අදහසක් එනවා. එහෙම යන කෙනෙකුට ඔය භාවනාවකට හෝ දවස ගත කරන වෙලාවලදී හරි අරමුණක් ආවහම ඒක හොයාගන්න, තෝරාගන්න, හඳුනාගන්න පහසු බවක් තියනවා කියන එක කියන්න පුළුවන්. පෙරන් සරණයි. පෙරන් සරණයි. සිබ්බි මාත්‍ය බොහොම පින් මන්ත දේසුත් මාත්‍ය අභිමාන්ගේ ආපු ප්‍රශ්නෙට මෙන්න සයන පිටරක් ලැබුණ කියලා ප්‍රශ්න ඔබතුමා බොහොම කාලචුවේ ප්‍රශ්නය ඇසුවේ. අපි සම්දාන කියන ප්‍රශ්නයක් තමයි මම ඉතින් විදිහට අපි අර මුලින්ම දැන් අර සත්‍යස්මා පැහැදිලි කරන විදිහ මේ සාර සූත්‍රයේ කියන විදිහට මේ වින්දන මූලිකව අපිට මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, හිංසා විතක්ක වින්දන මූලිකව ඇති වෙනවා නම් අපි තුල යම්කිසි යොන්සු මානසිකාරය අවතිනවා නම් නිතරම අපිට යොන්සු මානසිකාරය පුහුණු කරන්න පුළුවන් නම් අපිට මේ විතර්ක ඇති වෙනකොටම අපි ඇත්තෙන්ම ඒ විතර්කයක් ඇති වෙනකොට ඒක විතර්කයක්, මේක කාම විතර්කයක් කියලා දැනගන්න පමණින්ම අපි යොන්සු මානසිකාරය තුල ඉන්න බව අපි දන්නා. ඒකම කුසල චිත්තයක් වෙනවා කියලා මම නම් හිතන්නේ. මොකද අපි හොඳට මේවා මුලින්ම දැනගන්න, මුලින්ම යොන්සු අපේ සතිය යොන්සු මානසිකාරය නැති නිසා තමයි හුඟක් දුරදිග ගියාට පස්සේ වුණත් අපි දන්නේ නැහැ මේ කාම විතර්කයේ වින්දන මූලිකව අපි මේ ගොඩක් දුර මේක දුර ගිහිලා කියලා. අපිට එහෙමනම් යම්කිසි ප්‍රතිපදාවක් මේ විමති මාත්මේ කිව්ව පරිදි අපි යම් සීලයක පිළිපදලා අපි මේ යන මාර්ගයේ අපි මේ සංසාරේ කියන බාහනක මේව රුගා සූත්‍රවල උදාහරණයක් වශයෙන් දේවදූත සූත්‍ර වගේ සූත්‍ර කියනකොට අපිට දැනෙනවා මේ සංසාරයේ කියන බාහනකම අපි මේ කාම විතර්ක මේ විඳ මූලිකව සංසාරේ කොයිතරම් දුරට මේ කාම ಜಾති කාලයක්ද හඳුන් ගන්නු නැදලද්ද කියලා හිතුවොත් එහෙම අපි මේ භවයේදී මේ ජීවිත කාලයේදී මේ සුළු කාලයකද අපි මේ කරන දේවල් එක අර මුළු සංසාරයත් එක්ක කම්පයර් කරලා බලනකොට අපි මේ පොඩි කාලයකට මේ විඳින කරන මේ හැම දෙයක්ම අපි කොයිතරම් විඳලා ඇද්ද අපි තථාගතයන් වහන්සේ කියලා අපි ශක්තිති රජ වෙලා කොයිතරම් කාලයක් ඉඳලා ඇද්ද කියලා විඳින්න අප ඔක්කොමත් විඳලා අපිට මේ ලැබිලා තියෙන මේ ශ්‍රණ සම්පත්තියේ මේ අවස්ථාවේ බෞද්ධ පරිසරයක ඉපදිලා අපි මනුෂ්‍ය ආත්මයක් ලැබෙලා අපි තවත් ඒව කාම විතක්ක තුළම අපි මේ විඳින විඳින ඉඳීමේ තියෙන අසාර බව අපිට තේරුම් යනවා නම් අපි හිතන මම හිතනවා අපිට යම් කිසි ඉදිරියකින් අපි ප්‍රයෝරිටිස් වෙනස් කරගෙන අපි මේ ධර්ම මාර්ගයේ යෑමට උත්සාහවන්ත වෙයි කියලා මට හිතෙනවා. මම ගොඩක් ඉස්සෙල්ලාම දිරුත් මාත්මට මේ ප්‍රශ්න නැතිවම ගැන මම අනිත් අයටත් යොමෙන්නම් යන මේ සාකච්ඡාවට සාභාජ්‍ය නිකල තෙරුවන් සරණයි. හා තෙරුවන් සරණයි සියලු දෙනාටම. මේ මම බොහොම ශ්‍රද්ධාවෙන් අහගෙන හිටියා. මේ හැම දෙනාගේම අදහස් අහපුවාම අපේ තියෙන ප්‍රශ්න අපිට විසඳගන්න බොහොම උපකාර වෙනවා. ඉතින් මම මේ දවස්වල මහ විශාල ප්‍රශ්නයකින් පෙළෙනවා. මේ මොකද්ද? දැන් අපිට බේරෙන්න බෑ මේ වගේ අපි හිත පලාපෙළන සිතුවිලි එනවා අපිට. දැන් මේ කියන කාම විතක්ක විඤ්ඤාණ විතක්ක මේ ව්‍යාපාදිකක් තමයි බලන් ගිය පහු ගණන්වද පහම ඇති. ඉතින් අපිට කොහොමදවත් ඒවෙන් බේරෙන්න හිතමු. අපි කෑම ඒ කෑම ගැන හිතලා ඒව දැන් ප්‍රගුණ කරලා ඒව ගැන නෑ අදහස. නමුත් අපිට බේරෙන්න පුළුවන් අපේ ළමයා ඉස්කෝලේ ඉගෙන ගන්න. නැත්නම් ඒ ළමයාට නියම රස්තාවක් ලැබෙන්නේ නැහැ. නැත්නම් වෙනත් ප්‍රශ්න. නැත්තම් මගේ බැංකු ගිනි මේ සල්ලි වෙන කෙනෙක් පාවිච්චි කළා. දැන් මේවාගෙන් අපි කොහොමද බේරෙන්නේ? ඉතින් මේවා එනකොට කමන්නේ කියලා ඉවසගෙන ඉන්නත් පුළුවන්. නමුත් අපිව දැන් අපි කාලයක් තිස්සේ එකතු කරපු සල්ලි කෙනෙක් පාවිච්චි කරනවා නම් එතකොට අපිව මේ සිතුවිල්ලෙන් තලාපෙන්න හොගාව. මේක බේරෙන්නම බෑ මේ වගේ. ප්‍රැතික්ෂන් ඉන්දියන් ඉන්න සමහර වෙලාවට නැංගනම් බලපහම. මොකද ඒ කාලය තිස්සේ එකතු කරපු දෙන්නේ. මේක නැත්නම් ජීවත් වෙන්න බෑ. මේ වගේ ප්‍රශ්න ප්‍රායෝගිකව ගත්තහම මේ වගේ ප්‍රශ්න තමයි ඇති වෙන්නේ. ඒතකොට මේ ඇති වෙන්නේ තලාපෙන්නේ මේ කාම විතක්ක, විඤ්ඤා විතක්ක, මේ කාමයේ තියෙන ආශාව තමයි. නමුත් අපිට පුළුවන් ද අපේ ළමයා ඉස්කෝලේ ඉගෙන ගන්න නැහැ. එතකොට අපිට ඇති වෙන්නේ බරපතල හිත් වේදනාවක්. ඒක කාම විතක්කක් හරි මේක තමයි සමාපෙන්න ක්‍රමය. දැන් අපි මේ වගේ බේරෙන්නේ කොහොමද? දැන් මම සතියක් තිස්සේ කල්පනා කරා. දැන් මේ අපි ධර්මය අහලා හැම වෙලේම කල්පනා කරනවා. මේ හැම වෙලේම කල්පනා කරනවා මේවා එනකොට හිත උපේක්ෂාවෙන් තියාගන්න ඕනේ කියලා. නමුත් තියාගන්න බැරි අවස්ථාවලුත් තියෙනවා. වෙන වෙන ප්‍රශ්නද? අපේ ප්‍රශ්න නෙවෙයිනේ මේ ප්‍රායෝගිකව තියෙන දේවල්. ගෙදරවල් දොරවල් තියාගෙන ඉන්නවා නම් මේ ගෙවල් වල ප්‍රශ්න ඇති. එතකොට තමන් කසාද බඳින්න නම් ඒ ප්‍රශ්නේ ඇති වෙනවා. එතකොට නමුත් තමන්ගේ මනස තමයි මේ පලාපෙලන්නේ. හැම දෙයකටම පොඩි මේ යම් කිසි අවස්ථාවල පොඩි තමන්ට සොම්නසකුත් ඇති වෙනවා. ගණන් හදලා බලපුවම වැඩිපුර ඇති වෙන්නේ අර මේ තලාපෙල්ලේවම තමයි. ඉතින් මේවා ගැන කොහොමද අපි තව පොඩ්ඩක් මේ ධෛර්යමත් වෙලා යන්නේ කියන ඒ අදහසක් ඒ අදහසට කාරණා කාරණ දක්වන්න මම වැරදිදක් කිව්වා නම් පෙන්වල් දෙන්න දෙවන් සතන් කියලා දෙන්න. සම්මා සම්බුදු සරණයි. කොම කතා කරනකොට මට හිතුණා මෙහෙම කියලා. එකක් තමන් තමන්ගෙනම හිනහ වෙලා බලන්න ඕන මෙතෙන්. අවඥාවර නෙවෙයි. මේ தත්තේදීද මං ඉන්නේ කියලා එක හිතා ගන්න ඕන. ඒතකොට මේ දෙක අතර ගැටුමක් තියා ගන්න හොඳ නැ කොච්චර කළත් මෙහෙම නේද කියලා. ඒක ડિප්‍රෙෂන් එකක් වෙනවා. ඊළඟට දැන් ওই දෙවෙනි වගේ ප්‍රශ්නේදී අර පසුබිමක් හැදුවා කියන හිතන්ද කියලා කවුරු හරි ආයෙත් කියන හි කතා කරන්න බුදුමන් දේශකෙක් නෙවෙයි මම මේගෙන හිතන මාය ගැන. සබ්බචිත්ත සාධාරණ චෛතසික වල මං කිව්වේ තියෙනවා කියලා කොයි විතකත් චේතනා මානසිකාර දෙක තියෙනවනේ. චේතනා මානසිකාර තියෙනවා. ඒ කියන මගේ හිත මට හසුරවන්න පුළුවන්, ඒ කියන මට මෙනෙහි කරන්න පුළුවන්. අපි හිතමු දැන් බැංකු ගිනුම කියලා. නැත්නම් මම ක්‍රෙඩිට් කාඩ් එකකින් වෙන කවුරු හරි කාර් එකක් නැත්නම් හෝටලයක ඉඳලා. එතකොට ඒ ගැන ක්‍රියාත්මක වෙන්න උනන්දු වෙන්න වෙනවා. එකින අක්‍රීශීලී වෙන එක නෙමෙයි දැන් මෙතන. දැන් ප්‍රයෝග සම්පatti කියන්නේ ඒකයි. දැන් උපාය ඥානය කියන එක ලැබෙන්නේ දාන පාරමිතාවත් එක්ක. මෙහෙම කරාම හරියනවා කියලා. ඒ උපාය ඥාන තියෙන්න ඕන. නැත්නම් මේ වැඩේ කරගෙන යන්න බෑ. හැබැයි අතර මතක් වෙන්න ඕන බහු දුක්ඛ බහු පාය ආසා. අපස්සාදා දුක්ඛ කාම බහු ආදීනව බහු උපායාස කියලා තියෙනවා. උපායාසයේ මහන්සිය වැඩි ආස්වාදය අල්පයි. ඉතින් ඒකට වැටිලා ඉන්නේ දැන්. ඒකට බනින්න හොඳ නෑ දැන්. මෙහෙම නූණ නම් හරි තමයි දැන්. එහෙම නූණ නන්නේ. නමුත් දැන් වෙලා තියෙනවානේ. ඒකින්ද ඒක කරන්න ඕන. වැටිච්චලින් දෙන්න තමයි ගොඩ වෙන්න ඕන. එතකොට එතෙන්දි අර තමන් අර තමන්ට තමන් මෙච්චිතක් තියෙන්න ඕනේ කියලා යාළුවෙක් වෙලා ඉන්න ඕන. හා ඕන්න ඔයා මහලු පිටිතර මෙන්නේ මෙහෙමින වගේ වැඩේ කියලා තමන්ට පෙන්නලා දෙනවා. හැබැයි තමන් අවතක්සේරු කරන්නේ නැහැ නැහැ එතෙන්දි. මේ දැකීමම අර පසුගිය සතියේ අපි කිව්වේ ඒ මගේ ගෞරවනීය ගුරුතුමා කියන දේ tell the truth. Yeah. එයා මේ රටේ කියන එයා හැමතිස්සෙම කියන්නේ ඒක Tamanta කියාගන්නේ සත්‍ය. මෙන්න මෙහෙම ඔයා කියලා. එතනම තියෙනවා ඒක. ඊට පස්සේ අර දැන් අර කල්යාණ මිත්‍රයන් මිතුරියන් කියපු හැටියට අර බයසක් බය ඇති කරගන්න ඕන නිසා සංසාර බය ඒක තමයි මෙතෙන්දි බුදුහාමකේ ඇවිදිනකොට හරි ඉඳගෙන ඉන්නකොට හරි හිටගෙන ඉන්නකොට හරි ඇලවිලි ඉන්නකොට හරි මේවා එන ගැන වග කිව්වේ නැත්නම් අනුත්ථාපි කිව්වේ ඒකයි. යා ඒ හෙළබසින් කියනකොට පවට බය නැහැ කියලා. ඉතින් ඒ වචනේ මම පාච්චි කරේ නේ. නමුත් ඒකේ තියෙන අවදානම ඒකේ තියෙන විනාශකාරී ගම දැනගන්න ඕන. මොකද මන් දැන් මට ආදරෙන් මේ ගමන යන්නේ. මේක ගියොත් මටත් හොඳයි, තව බොහෝ අයටත් හොඳයි. ඒ යන්න පුළුවන් විදිහක් තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරන අර ගිනි අඟුරා මේකේ ගින්දරයි කියတဲ့ ඇල්ලුව පිච්චෙන්නේ අතෙන් මාරු කර කර ඉන්න පුළුවන්. දැන් නැතුව ඇල්ලුවොත් පිච්චෙනවා වැඩි. අපි ඉතින් පකරිය ගෑස් කුකර් එක හරිය තියෙන එක ඒ බර්නර් එකේ එතන සත්තලා තියෙනවා. මම ඒක දන්නවා නะ. සිමිනල්ලන්න පුළුවන්. දැන් නැතිකපට ඇල්ලුවොත් අත පිච්චෙන. ඒගොල්ලේ ඔය අපට එන සිතිවිලි වර්ග රත්තරලා කියන දන්නවනේ ඒක දැනගන්නවනේ කයින් කරන් විදිහක් තියෙනවා. ඒ දැනගත්ත ගමන් මේකේ වාසිය ඒකයි. ඒක කූල් ඩවුන් වෙනවා. යෝනිසෝ මානසිකාරයක් එනවා. ඒකේ මානසික පැවැත්ම ඇති. ඊළඟට අර කාම විතක්කසා යෝනිසෝ යෝනිසෝ නැයි මානසිකාරහ චේතන දෙවිධයක කිවි ඒකයි. අපි හිතුව ඔයත් දැන් කිව්වන් දැන් මම මට ගමනක් යන්න තියෙන මේ විදිහ සපතු තියෙනවා. අපි තුම මං ඇවිදින්ට. මං ඇවිදින්ට. කී කච්චකේක ඇවිදින්ට යනවා කොහේ හරි කැලෑවේ. එතකොට මට දැන් සපත්තු නැහැ හොඳ ඒවා මං ගන්නවා හොඳ සපත්තු දෙකක් ඇවිදින්න පුළුවන් ස්නීකර් දෙකක් මොනවා හරි ගන්නත් ටෙනිස් ෂූස් කියලා කියන්නේ ඒවා දෙකක් ගන්න ඕන. ඉතින් මං කඩේට ගිහිල්ලා බලනවා දැන් ගැලපෙන ඒවා තියෙනවා. ඒ තමන්ගේ වත්කම් අනුව තමන් දන්න මේ විදිහ එකක් ගන්න පුළුවන් කියලා. එතකොට මං ගිහිල්ලා එතෙන්දි ඒ තමන් කැමති බ්‍රෑන්ඩ් එකක් තියනවා වෙන්න පුළුවන් මෙච්චර කල් ඊළඟට ඒ මගේ ඒ ගමනට ඒ කාඳු නැගින්න හරි මොනවා හරි ඒකට ගැළපෙන සපොදු දෙකක් තියෙනවා ඒ කටියක් කිව්වම මේකට කියන මෙයා තමයි වෝකින් ෂූස් බූට්ස් හරි නැත්නම් රනින් බූට්ස් හරි කියලා කියයිනේ ඒව ගන්නවා ඒ ගැනීම ම කාම විතක්කක් නැති වෙන්න පුළුවන් මෙහෙම හිතුවොත් පරිස්සම් වෙන්න ඕනේ එතෙන්දී මේක මම ඇඳගෙන යන හැටි හිත මවාගෙන අර හෙළබසින් මම මේක කියන්නේ උද්දෘත කොමාතිල මං කැමති මේ වචනේ පාතර උජාරුව කියලා කියන්නේ ඒක පෙන්නන්ට හදන්නේ නැති මනසක් මට ඉන්න ඕන එතෙන්දී ඒක අල්ලා ගන්න ඕන ඒ දිසා කියන කොටස ඉන්නේ නැහැ කාම ඡන්ද බවට පත් කරගන්න තියෙන්න ඕන අවශ්‍යතාවයේ තියෙනවා මම මේක පාවිච්චි කරන්න ඕන ඒක ගන්න එතකොට එතකොට ඒක අනිත් එක්කම මාතක දක්වන ආකල්පේ මෙහෙම වෙයිද කියලා ඒකද හිතන් ගියොත් අන්න ප්‍රපංච වලට අහුවෙලා හමාර එතෙන් ඒකින්ද දැකීමම ඒ මනසේ මගේ සති කඩපතේ පිළිඹුඹු වීමම ලොකු වාසියක්. ඒ නිසා අවතක්සල් කරන්න එපා ඒ දැක්ම. ධම්මානුපස්සනා කියේ ඒක. මේක මා තුල වෙන බව මේ තත්ත්වයේදීම දැක්කොත් කඩා ගන්න තියෙන බොහෝ දේ කඩාගෙන අමාර. ඒ කියන්නේ මේ ඩිස්කනෙක්ට් කරලා අමාර. කඩාගෙන කියේ ඒක. කඩලා දාලා අමාර. අන්ප්ලග් කරලා අමාර. ඒකයි ඒකේ ඉතියර ඇත්ත පිළිගන්න ඕන හැබැයි බහුදු මේක අර මස් ප්ලේන ඇටියට බලුලිව කන්නේ කියලා හේලේ කවිවල කියන්නේ ඒවා හිතේ මේ බුදුහාමුදුරේම තමයි සත්‍ති සූදූපමාකාම මාංශපේ සූපමාකාම අර කිවි මස් කැටියක් ගත්ත උපසුපහස ඒවා එක්ක සමානයි දැන් ඒකට අහු වෙලා ඉන්නේ ඒ මං ඒක අවතක්ෂේ රූපකේ දාන්නත් එපා hierarchical order එකට දාන්නත් අපිට පුළුවන් සත්‍ය අවබෝධය කරගන්න. ඔය බැංකු ගිනුම්, ඔය ධර්මාල්ලෝ භාර්යාව, ස්වාම පුරුෂයා, යාන වාහන, කාර්යාල එක කරන්න පුළුවන් මේක. ඒක කරලා පෙන්නපුවා ඉන්නවා ඔය අපි ගෞරවෙන් සිහිපත් කරන ශාසන ඉතිහාසෙල්. ඒක තථාගතයන් වහන්සේ කාලේ විකල්පිත පුළුවන් අපිට බෑ කියලා කාලේ වෙනස දාගන්නත් මොකද මේ අභ්‍යන්තර ඇතුලේ තියෙන සත්ත්වභාවය හෝ පුජ්‍යල භාවය හෝ වන්දනීය වූ පුජ්‍යනීය කර්මයක් කරලා ලැබුව තත්ත්වයන් පේන හැටි ඒකින් සයිකව පැහැදිලි කරන්න හොඳනේ මම උද්වේ කියන අදහසක් කියන්නේ බුදුසම අනිත් කල්යන් මිත්‍රයන් කරුණාවෙන් කතා කරන්න බුදුසරණ මොන් පින්සත් කුමනේ දැන් අත්‍යවශ්‍යම මත්කාරකයන් දැන් විරුද්ධ වුණ අපි හැම දෙනාටම යම්කිසි බීකින් නැති තම තමන්ගේ දැන් සාමාන්‍ය ජීවිතයේ තියෙන එක්ස්පීරියන්ස් වලින් නැත්නම් ධර්ම මාර්ගයේ මේටි ඇති වෙන ප්‍රායෝගික දේවල් ඉදිරිපත් කරන්න ඇති මම කරනවා යමිනා චිත්‍ර රාජපක්ෂනා කියන ඔබතුම කිදම් සාදා දෙන දෙවන් සර්ණයි ඒකවත් තුන් කරුණු වලට හුඟකන් දුන්නා ඒ හැම දිනකටම කෘතඥතාවය පළ කරනවා හිතට ආපු අදහස් කීපයක් එකතු කරන්න කියලා හිතුවා කල්යාණ මිත්‍රයෙක් වශයෙන් යම් කිසි විදියක අඩපාඩුවක් තියෙනවා නම් ඒක පෙන්වලා දෙයි කියලා හිතෙන නිසා මෙතන අපි මේ සූත්‍රය සත්‍යතුමා අපිට තේරුම් කරලා දෙනකොට එතුමා කිව්වා සත්‍ය අවබෝධය සඳහා උත්සුක වන අය වෙන පාඩයක්. ඉතින් ඒක ඉතාමත්ම වැදගත් ඇත්තටම. දැන් අපිට ඉතාම හොඳ ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කරලා චන්දන මහත්මයාගෙන් උත්සින් රූප මහත්මයාගෙන්. ඒකෝට අපි දන්නවා තථාගතයන් වහන්සේ මේ ජීවිතයේ එන ප්‍රශ්නවලට මොනවද කිව්වේ කියලා. උන්වහන්සේ මොහොතකටවත් ඒක ප්‍රශංසා කරන්නේ උන්වහන්සේ කිව්වා මේ ජීවත් වෙනවා කියන එක හරියටම දැලිපියකින් පැණි කනවා වගේ කියලා. ඒක ඉතාම හොඳ උදාහරණයක් අපිට මතක තියාගන්න. ඒ දේවල් තමයි චන්දන මහත්මයා ඉදිරිපත් කරේ. හරියටම දැලිකියකින් පැණිකනවා වගේ. ඒ වගේම තවත් උදාහරණයක් මතක් වුණා. අර කවිය නම් මතක නැහැ. අර අතකින් කරවලය, අතකින් දඬු බෑය, මරණ තුනක් ඇති මිනිහෙක් පැණිකෑය කියන එක. ඉතින් මේ දේවල් අපිට මතක් වුණාම අපි දන්නවා මේ ස්වභාවය තමයි තථාගතයන් වහන්සේ කිව්වේ දුකයි කියලා. ඒක දුකයි කියලා තේරුම් ගත්තාම තමයි ඒවෙන් ගැලවෙන්න බෑ කියන එක තේරුම් ගත්තාම තමයි අපි සත්‍යය හොයන්න කියලා උත්සුක වෙන්නේ. අන්න ඒ විදිහට උත්සුක වෙන කෙනෙකුට මේ තමන් තුළට එන හිතිවිලි දෙදෙන ක්‍රම තුනක් තමයි අපි මෙතනදී ඉගෙන ගත්තේ කියලා හිතෙන කාම විතක්ක, විහිංසාව විතක්ක, ව්‍යාපාද විතක්ක කියලා. මේ ඇත්තටම නවත්තන්න පුළුවන් දෙයක් කියන එකට වැඩි මේකද හඳුනා ගැනීම. ඒ කියන්නේ කතා කර අපේ ඉපදෙනස්ම ගොල්සෙන් හඳුනා ගැනීම තමයි ඉතාමත්ම අවශ්‍ය වෙන්නේ කියලා. මොකද මෙතන සම්පූර්ණයෙන්ම තියෙන්නේ සතිපීඨවීම, යොමුකෝ මානසිකාරය ඇති කර ගැනීම කියන එක. මොකද ශ්‍රීමති මහත්මිය කිව්වා යොමුකෝ මානසිකාරය නිසා මේක වෙන්නේ කියලා. මේ මෙතනදී අපිට අර බිග පික්චර් එක, ලොකු පික්චර් එක මැරෙන්න ඕනේ හිතේ. අපි පසල් එකක් හදනකොට අපි මුලින් මේකේ පින්තූර දිහා බලනවා. ආ මේකයි මේ හදන්න යන්නේ කියලා. ඒ ආදී වශයෙන් හිතනකොට අපේ ලොකු පින්තූරේ විතරම නිවන තියෙන්න ඕනේ. ඒ නිවන කියන්නේ හිතේ ඇතිවන නිවීම, සැනසෙල්ල. එතකොට මේ කරන හැම දෙයක්ම අපි තේරුම් ගන්න ඕන ඒකට බලපාන්නේ කොහොමද කියලා. එහෙමනම් අපි තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ කියලා හිතන්නේ මේ සත්‍ය අවබෝධයට යනවනම් මේ මෙවැනි විතක්ක, මේ කාම විතක්ක, මේ හිංසා ව්‍යාපාද වගේ තරහ යන්නේ වරොන්වා ඒවා එනකොට මගේ හිතට මොකද වෙන්නේ? නිවීමක් තියනවාද? දැනසෙල්ලක් තියනවාද කියන එක ඒක තමන්ම දැක්කහම තමයි තේරෙන්නේ. සතරතෙන් ආශ්‍රේ එකයි අපිට කිව්වේ තැනක් තියෙනවා තියුරුමේ ඉන්න කියලා. උන්වහන්සේ අපිට දේශනා කරේ තියුරුමේ ඉන්න කියන එක අපේ මේ බඹයක් වගේ ශරීරයේ සතිය පිටුවාගෙන හිටියොත් ඒ තුල සිදුවන දේවල් තුලින් අපිට හිතේ නිවීම ඇත්තටම ඇති කරගන්න පුළුවන් කියන එක තමයි. ඒකට තියුරුමේ ඉන්න කියන එක අපි ඒක මතකේ තියාගත්තොත් අපි දන්නවා උනාගේ සතිපට්ඨාන සූත්‍රයේ කොහොමද ඒක කරන්න කියලා කිව්වේ කියලා. එතනින් එළියට ගිය හිත නිතරම මේවටම තමයි යන්නේ. කාමයට, විහිංසාවට, ව්‍යාපාදයට යන්නේ ඒ තියුරුමේ නැයිනුන් හිත. ඉතින් ඒක තියුරුමේ නැහැ කියන එක තේරුම් ගන්න තමයි සතිය පිටුවා ගැනීම ඉතාමත් අවශ්‍ය වෙන්නේ. සතිය තුන්සු මානසිකාරයෙන් තමයි ඒක අපිට දැකලා තේරුම් ගන්න උදව් කරන්නේ කියලා තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඊළඟට තවත් එහාට දිග පිච්චර එකට ගියහම දැන් මේ ඔක්කොම දේවල් අර නිදිවල්ලේ ගෙඩි එකතු වෙලා තියෙන නැට්ටට වගේ, ඒ නැට්ට කැපුවොත් මේක ඔක්කොම කලායන හැලෙනවා කියන එක තේරුම් ගත්තොත් අපිට තේරෙනවා නම් මේ අවිද්‍යාවයි මේ ඔක්කොටම හේතුව කියලා. ආයිත් මම මතක් කරන්න කැමති මේ සියල්ලම අපි කතා කරන්නේ සත්‍ය අවබෝධය සඳහා උත්සුක වන අය විදියට, නිවන බලාපොරොත්තු වූ ගමන් මාර්ගයක යෙදෙන අය විදියට. එහෙමනම් අපි දැනගන්න ඕන අවිද්‍යාව නැති කිරීමෙන්මයි මේ සියල්ල නැති වෙන්නේ. ඒක මෙහා කරන හැම දෙයක්ම අපිට තරමක හිතේ නිවීමක් ඇති කර ගැනීම හැකියාවක් ඇති වෙනවා කියන එක තේරුම් සරණයි. බොහොම පින් සිතවත් ප්‍රශ්නජ ඔබතුමිය නිතරම අපිට මේක ධර්ම මාර්ගයෙන් මේ පැහැදිලි කරන එක වාරයක් පින් අත්‍යවශ්‍යම ඔබතුමිය සඳහන් කළ විදිහට අර අපි මේ ධර්ම මාර්ගයේ මේ සත්‍ය අවබෝධය සඳහා ගමන් කිරීම අපේ පරමාර්ථය නම් අපේ එකම ඉලක්කය නම් එතකොට මේ සාමාන්‍ය ජීවිතයේ අපේ සම්මුති ලෝකයේදී මේ ගත කරන දේවල් අපිට අපේ මේ වින්දනය මූලික කරගෙන අපිට සාධාරණීකරණ කරගෙන මේ දේවල් වලට මුණ දෙන්නේ දුන්නා කියලා අපිට ඉතින් වයහපතක් සිදුවන්නේ නැහැ. එමනම් අපි අර සත්‍ය සුමතු වගේ අපි මේ සාමාන්‍ය ජීවිතේ ගත කරන ගම අපි කොහොමද දැන් පෙර කර කර්මයක් නිසා මේ ඉදිරියලා ඉන්න ජාතියක් ලැබිලා ඉන්න ජාතිය ලැබිලා ඉන්න අපි අවිද්‍යාව නිසා නම් අපි මේ ජීවත් වෙන ගමම මේ මේ මේ මාර්ගයේ ආයුතුයි කියන එකෙන් අපිට පැහැදෙනවා. ඒ වගේම අර තිසුක් මාත්මයක් චන්දන මාත්මයක් මේ නැගු ප්‍රශ්න අපි සාමාන්‍ය ජීවිතයේදී මේ කාම ලෝකයේ ඉපදුනොත් අපිට මේවට මුහුණ දෙන්න වෙනවමයි. එමනම් ඒවා දැනගෙන මේ නැවතත් මේ මේවා මේවා මූලික කරගෙන මේවට ප්‍රායෝගික දිර ජීවත් වෙනවද එහෙම නැත්නම් සංසාරයෙන් ගොඩ එනවද කියන ඒ විකල්ප දෙක තමයි අපිට තියෙන. ඉතින් අපි කොයි විකල්පේ තෝරගන්නේ සාමාන්‍ය ජීවිතය ගත කරන ගමන්ම අපි මේවට මූලික තැන් දීලා අපි මාර්ගය ගමන් කර යුතුයි කියලා ඒකෙන් පැහැදිලි වෙනවා. මම අපිට තියෙන අපිට බ්‍රූණ මහත්මයා බොහොම කාලෙකින් අපිට අපිට සම්බන්ධ වෙලා ඉන්න බොහොම සන්තෝෂයි ඔබතුමා එක්ක ගෞරවයෙන් පිළිගන්නවා. ඔබතුමාට පුළුවන් ද අපිට මේ පිළිබඳ යම් කිසි අදහසක් ඉදිරිපත් කරන්න? තෙරුවන් සරණයි. දෙවන සමය සත්‍ය නිර්මාතල සියලු දෙනාටම මම සත්‍යව සන්තෝෂන කාලකින් පස්සේ සම්බන්ධ වෙන ලැබීම ගැන මේකෙදී උගත් දෙනෙක් චන්දන මහත්මයාත් කෞදිල්ලුක් මහත්මයාත් මතු කරපු විදිහට මේ ඉස්සලා විතර්කය කියන්නේ එක පොඩ්ඩක් මොකද්ද කියලා දැනගත්තා නම් සත්‍යතුමා කිව්වා විදිහට අපිට පොඩ්ඩක් මේක පහසු වෙනවා. දැන් විතර්කය කියලා අපි මේ මේ මාර්ග නිවන මේ අපේ අරමුණ දැන් වෙලා තියෙන්නේ ඒ යනකොට අපිට තියෙන වගේ සම්මා සංකල්පය තමයි විතර්කය කියලා අපි පැත්තෙන් අපි ගන්නවා නේද. අපි ඒ වුණත් ඒක පුරුදු කරන්න ඕනේ පොඩ්ඩක් වීර්යයක් යෙදලා තමයි අපිට පුරුදු කරන්න වෙන්නේ. ඒකට හුඟක් වීර්යය තියෙනවා සම්මා සංකල්පය පුරුදු කරන්න. අර ඉස්සර සරණ සතිතුමා කිව්වා වගේ අර සබ්බචිත්ත සාධාරණ චෛතසික කියන එකේ පරිබාහිර නොවේ මේ අධිමුඛ දැන් ඒකට අර ප්‍රතිරණ චෛතසික පැත්තෙන් මේක තියෙන්නේ විතක් විචාර වගේ. එතකොට ඒක අපේ සාමාන්‍යයෙන් අකුසලයකට නම් අපි හිත පුරුදු කරලා තියෙන අකුසල වලට පුරුදු කරන්න ඕනේ කියලා කන්නේ නිතර ඒක අර සසරෙන් ආපු නිසා නික අර ඉබ්බේම වගේ ඒ වලට යනවා. ඒ කියන්නේ ඔක අකුසල සමාපත්තිය කියලත් මම අර සම්මාරවලට කුල්පනිස දසනේ හැමදෙරෝ එහෙම කියනවා අහලා තියෙනවා. ඒ කියන්නේ අපින් අර දැන් ඕක අර සම්මා සංකල්පයකට කොහොමද ඒක හරවගන්නේ කියන්නේ ඒක ආරස්මේ මාර්ගය යනකොට අපිට සම්මාදිට්ඨි සමෝක සාමාන්‍ය ලෞකික සම්මාදිට්ඨියකට පිටතලා අපි මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියකට යන ගමනේදී සම්මා සංකල්ප කියන එක කොහොමද ඇති කරගන්නේ කියන්නේ. දැන් සාමාන්‍යයෙන් අපිට අපේ ආයතන වලට හමු වෙන ආරම්භන ඒක විතක්ක ਵਿਚාර වලින් තොරව එන දැන් ඒ එන අරමුණ අපි ආයේ විතර්කයකට යට කරගත්තොත් ඒක විතර්කේ මොන වගේ විතර්කයක් උඩද කියන එක තමයි ඒක කුසල්ද අකුසල්ද කියන එක වෙන්නේ. එනදේ එනාරම කොහොම අර එන ඒක නෙමෙයි ප්‍රශ්නේ. අපි ඒකට ප්‍රතිචාර දක්වන විදිය තමයි එතන තියෙන ඒක කුසල් හෝ අකුසල් වෙනද හේතු වෙන්නේ. මෙතන කියමුකෝ දැන් ව්‍යාපාද විතර්ක විතර්කෝ නැන් ඉවන් අව්‍යාපාද විතරක් ඒක දෙකෙන් අර අපි බැලුවොත් මේක ලෝභයකට හරි ද්වේෂයකට හැරෙන විතර්කයක් තමයි අපි අර විතර්කය වීර්යයෙන් තොරව ඒ කියන්නේ අපේ පැත්තක සම්මා සංකල්පයකට යොමු කරගත්තේ නැත්නම් වෙන්නේ ඒ විතර්කය හැරෙන්නේ නිත්‍ය සංකල්ප පැත්තකට තමයි යම් වෙන්නේ. හැබැයි ඒක අපේ හිත නිකන් ඒ පැත්තට හුරු වෙලා පුරුදුයි. දැන් අපි කියමු දැන් ධානයකට යනකොට ප්‍රථම ධානයකට වගේ නම් අපි හුඟක් වීර්ය කරන්න විතක්ක කරන්න ඕනේ. ඒ ධානය කියන්නේ හැබැයි දෙවෙනි ධානයට අපි විතක්ක ਵਿਚාර නැහැ. එතකොට ඒක අපි අර ධානය අර කියන්නේ සම්මා සංකල්පයම ඒක පුරුදු කරලා අපි දෙවෙනි එකට යන්න පුළුවන්. ඒක එතනට එකපාර අපි දෙවෙනි එකට යන්න බැහැ. එතන පුරුදු කරන නිසාම විතර්ක කරලා සම්මා සංකල්පය දිනු කරගත්තාන් පස්සේ ඊට පස්සේ ඒක ඉබේම විතර්කයක් නැතුවම හරි ඒ අරමුණ කුසල සංකේකක පිටනවා. ඒක ඒ වගේ අදි චිත්තයකට යන්න නම් මුලදී අපිට සම්මා සංකල්පය දිනු කරගන්න විතර්කය දිනු කරගන්න ඕනේ සම්මා සංකල්පයට. මම හිතන්නේ මම උත්සාහය දරුවයි කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. අර මුලදී එන ඒවා අපිට කොහොම ආවත් ඒකේ අර විතර්ක ਵਿਚාර ගතිය නැහැ. ඒ අපි ඒ අරමුණ ඒ ඉන්ද්‍රිය මේ ඉන්ද්‍රිය වලට මේ ගෝචරණ අරමුණ වල උඟාක් ගත්තොත් අපි අර සබ්බචිත්ත සාධාරණ චෛතසික විතරයි තියෙන්නේ. ඒක අපි කොහොමද බාරගන්නේ අපේ ඇසුරට කියන එක මත තමයි තීරණය වෙන්නේ මේක සම්මා සංකල්පයක්ද නැත්නම් මිත්‍යා සංකල්පයක්ද කියලා. තේරුම් ගන්න සිල්වා. කරන සම්මාද දුන්නාද නැහැ බොම් පින් මේ වැඩගත් අදහස් කීපය අපිට ඉදිරිපත් කළාට මම ඔබතුමාගේ ප්‍රශ්නේ තාම කැමති එහෙමනම් දුණු මහත්මයා මේ විතක්ක කියන එක අපි දැන් අපිට දැන් කාම විතක්කයක් හරි ව්‍යාපාද විතක්කයක් හරි විඤ්ඤා විතක්කයක් හරි ඇති වෙනවා කියන එක එතනදී අපිට අත්හැරලා සිද්ධ වෙන්නේ නැහැ එහෙමනම් එහෙමනම් අපි ඒව ස්වභාවයෙන් යම් කිසි හේතුවක් නිසා හටගන්නවා ඒ හේතුඵලයක නිසා හටගන්නවා ඒ දැන් අර අර්ධයන්තර විදුක් මාත්ම නැතු ප්‍රශ්නේ මුලදීම එතුමා දැන් හිතනවා නම් මෙහෙම විතර්කයක් ඇති වුණාම කොහොමද ඒක වළක්වා ගන්නේ කියන එක නෙවෙයි විතර්කේ හඳුනාගෙන ඊටපසු ඒ සඳහා සමුන් ගන්නා උත්සාහය මත නේද අපි මේ විතර්කේ ඒ කියන්නේ අකුසල විතර්කයක් නම් කුසලයක අතර හරවා ගැනීම කියන්නේ පොඩ්ඩක් පැහැදිලි කරගන්න දෙන්න තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. එතනදී ආරියත් මහත්මයා විතර්කය මේ අකුසල විතර්කයක් ආවයි කියන එක අකුසල් නෙමෙයි කියලා කියන්නත් බැහැ. අපි ඒක අර පුරුදු කරලා නැති නිසා අපි අකුසලයට ගිහිල්ලා හරි ඒක මේ අකුසල විතර්කයක් යනවායි කියලා දැනගෙන පස්සේ මේ හදාගන්න පුළුවන්. හැබැයි ඒක අර ඒ විතර්කය ආවයි කියන එක අපිට මේ ඒක අකුසල නෙමෙයි කියලා කියන්න බෑ. අපිට මුලදී සුසක් දෙනවා අපි හිත ප්‍රගුණ කරලා නැති නිසා අරමුණ දකින්නකොටම අකුසල මේ අකුසල පැත්තකට හිත එතන ඉච්ඡ සංකල්පයකට හිත හැරෙනවා. හැරිලා පුරුදු නිසා හැබැයි ඒක මේ අකුසල නෙමෙයි කියලා කියන්න බෑ. හැබැයි ඒකෙන් අපි අර යෝනිසෝ මනසිකාරය දිනු කරගෙන ඉන්නකොට අපි ප්‍රගුණ කරන විදියට තමයි ධර්මයක් ප්‍රගුණ කරලා තිබුණොත් ඒ අරමුණ දැකීම අපිට හැට අරමුණක් එනකොටම මේ ආගතුමත් අබිරමයක් කරලා ඇති. ඒ සබ්බචිත්ත සම්දාන් ත්‍රිශික හත විතරනේ මේ චක්කු විඥානේ තියෙන්නේ. හැබැයි ඒක ජවන් වලදී විතක්ක ਵਿਚාර තත්ත්වයක තෙන්නකොට ඒක අපිට මේ ආරක්ෂා කරගන්න පුළුවන් නම් මේ ඒ විතර්කයේ සම්මා සංකල්ප මතමත. එතකොට ඒක අවශ්‍යයක් වෙන්නේ නැහැ. හැබැයි පළවෙනි චිත්ත වීතියේදී මේ අපිට යහපත් විතක්කයක් හරි කාම විතක්කයක් හරි ආවයි කියන ලෝභය හෝ ද්වේෂය හෝ ආවයි කියන්නේ එතන ඒක මේ කුසලයක් කියලා කියන්නේ ඒක අකුසලයක්ම තමයි. අපේ ඊළඟ චිත්ත විදී ඒක දිගේ ද්වන්ද නොදී තියාගන්න එක මේ සූත්‍රයෙන් නම් අපට තේරෙන හැටියට ඒ එන ඒ එන අකුසලෙ දිගේ ආය දිගටම මේ චිත්ත විදී යන්න දෙන්නේ නැතුව නතර කරගන්න පුළුවන් නම් ඒක හොඳයි. දැන් මේක දිනු කරන් යනකොට තමයි ඒක මුල්මත් මේක නැහැට දකිනකොටම අර කිව්වා වගේ අරක්කු කියන එක ඔළුවට අර හිතට එනකොටම ඒක අර රහ කරන්න හෝ ඒක ගැන මේව කරගන්න යන්නේ තිතන මතකට අපිට නතර කරගන්න පුළුවන්. දැන් චන්දන මාස්ටර් කිව්වා වගේ බැංකු ගිණුම මේවා ගැන අපිට ඔළුවට එනකොට අපි යම් කිසි මට්ටමකට ද්වේෂයක් ඒ වෙන කෙනේ පාවිච්චි කරානේ කියන ද්වේෂයකට ගිහිල්ලා තමයි අපිට පස්සේ මතක් වෙන්නේ මේ ද්වේෂයට යනවනේ කියන්නේ. එහෙම නැතුව අර දැන් අරස්තු කියන එක වටන අර මේ දිලුක් මාත්‍ය කියනකොට හරි පද්‍යසාර කියන එක දැන් අපිට ඔළුවට ආවයි කියලා අපි බොන්නේ නැහැනේ. බොන්නේ නැති මට්ටමක නතර ගන්න පුළුවන්. හැබැයි ඒකට කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. බොන්න තිබුණා නම් හොඳයි කියන්නේ. හැබැයි ඒක තව දිනු කරගත්තොත් ඒ සාමාන්‍යයෙන් ඒක අපිත් දන්නවා පද්‍යසාර කියන ටිකක් ඒක යුස් කරන්න නැතුව ගියාන් පස්සේ ඒක ගැන රුචියක් ඇති වෙන්නේ නැහැ ටිකක් කල් ගියාන් පස්සේ. ඊට පස්සේ ඉතින් ඒක මධ්‍යසාර කියලා කවරේ වචනෙන් කිව්වත් අපිට ඒක මේ බොන්න ඕනේ කියලා රුචියක්වත් ඇති වෙන්නේ නැති තරමට හිත දියුණු කරගන්න පුළුවන්. එහෙනම් ඒක අපි ප්‍රගුණ කරොත් එහෙම මුලදීම ඒ කියන්නේ සබජිත් සාධාරණනි පස්සේ මේ කියන්නේ ජවන් වලට යනකොටම ඔය හිත අපිට ආරක්ෂා කරගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ඒක චිත්ත විචක එහෙම දිගට ටිකක් මතක් වෙලා හරි පස්සේ හරි හදාගන්න පුළුවන් නම් හොඳයි. මුලදීම අපිට බෑ ඒක උනකට බෑ මුලදීම ඔක්ක එකපාරටම මේ පළවෙනි අරමුණේම මේක මෙල්ල කරගන්න. ඒක ඉතින් ප්‍රගුණ කරොත් මුලදීම කරගන්න පුළුවන් ඒක. තේරුම් ගන්න. මොන්ටින් ග්‍රොමාත්න එක පැහැදිලිකව හොඳ පැහැදිලි කළ දුන මම ඒ ප්‍රශ්නේ ඇගුවේ නැත් වශයෙන් අපි සාමාන්‍ය ජීවිතයේදී දැන් අර දිරුත් මාත්න කිවිදේ අපි ඒ වගේ විතක් කරතු ඇතුණා කියලා අපි අධාරිය නොවි අපේ ආරබ්ධ වීරිය තියෙනවා නම් රොස්ස සතුල් මමුලින් පැහැදිලි කරනවා වගේ ආරබ්ධ වීරිය තියෙනවා නම් අපේ ඉලක්කය මොකද්ද කියලා අපි දන්නවා නම් මේ ධර්ම මාර්ගය යනකොට අපිට මේ හිරි ඔතප්ප දෙක තියෙනවා නම් මේ ලැජ්ජා බය කියන එක දෙක තියෙනවා නම් අපිට පුළුවන්කම තියෙනවා අපිට ගැළවිල්ලක් තියෙනවා අපිට විකල්පයක් තියෙනවා මේ මාර්ගය වෙනස් කරගෙන ගමන් කිරීමට කියන ඒ ධෛර්යය ඇති කර ගැනීම සඳහා තමයි මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. මම තමයි මම මතනත් පස්සේ ප්‍රතිලේ කියනවා. මම එමුනම් ඡන්ද ප්‍රේස්මත් මේක යොමු වෙනනම් අපිට සාබන් දෙන්න කියලා දරන් තරණයි. තෙරුවන් සරණයි සත්‍ය ජීතුමා ඇතුළු සියලු දෙනාටම. මම මේ ඉතාම සාවධානව අහගෙන හිටියා. ඉතින් මේ මටත් මේ ටිකක් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඉතින් මම ජීවිතේ අග කොටසට ගිහිල්ලා ඉන්නේ ධම්මජීව ස්වාමීන් වහන්සේ කියනවා වගේ මම මටම දැනගන්නවා දැන් 60 පැනලා දැන් ළඟයි කියලා. ඒ උනාට ඉතින් මම දැන් ආරසාවකෙක් තමයි කියලා මම බොහෝ වෙලාවක් දන්න 90ක් ව ආර්ය මාර්ගම ගමන් කරන්නේ. ඉතින් මම සාමාන්‍යයෙන් අසුරතත් පුතජනෙකුත් නෙවෙයි කියලා මම මට තේරෙනවා. නමුත් සමහර වෙලාවට මේ හරි වංචනික විදියට මේ කාමච්ඡන්දේ වැඩ කරනවා කියන එක මට මේ ළඟකදී ඉඳලා තේරෙනවා. මට ඉස්සර තිබුණේ මේ ද්වේෂය තමයි ටිකක් වැඩිය. ඉතින් මම මේ ද්වේෂය අල්ලගන්නත් ලේසි ද්වේෂයට ඉතින් ඒකට පිළියම් කරලා මට නම් දැන් ඇත්තටම බොහෝ දුරට අඩුයි කියලා ඉතින් මම හිතනවා මේ දැනට හිතනවා විතරයි. කුමාරී දන්නේ නැහැ. නමුත් ඉතින් කාමච්ඡන්දේ කියන එකත් මේ ලොකු ඇඳුම් වලට කැමතිත් නැහැ, වාහන කැමතිත් නැහැ, ළමයින්ට කැමතිත් නැහැ, ආහාර වලට කැමතිත් නැහැ. කැමති නැහැ කියන්නේ ඒක සාමාන්‍ය මධ්‍යස්ථයි. මොනවත් චිත්‍රපටි බලන්න ඒක කැමතිත් නැහැ. මේ නමුත් මේ පුංචි දෙයක් මට මේ ඉංග්‍රීසි කරනවා ඉතත බොහොම මම ඉතින් මට බැන ගන්නවා ඉතත මේ මොකද මේ වෙලා තියෙන්නේ. ඉතින් මට අන්තිම හිතුණා මේ කාමච්ඡන්දේ කියන කාමරාගය කියන එක ඉතින් මේ ඒක නැති වෙන්නේ අරහත් මාර්ගයට ගියාමනේ කියලා එහෙමත් හිතනවා. නමුත් ඉතින් මම හිතනවා මේ වගේ හිතකින් මම මැරුණොත් මම කොහෙද යන්නේ කියලා එහෙමත් හිතනවා. ඒ කියන්නේ මේ දුරුගම මේ අපේ ඉස්සරහේ කීර්තින දන්නේ මේ සාකච්ඡාවේදී මේ ධර්මාශෝක රජතුමාගේ මේ චරිතය අලලලා මේ ටීවී සීරීස් එකක් යනවා. ඉතින් මට මේක ඒ වෙලාව වෙනකොට බලන්නම හිතෙනවා. ඉතින් දැන් ඊට පස්සේ කරා මේක බලන්නේ නැහැ. බලනකොට රූප පේනවනේ. මට මේ කතාව දැනගන්න ආසයි. මොකද මේ ධර්මාශෝක රජුගන්ට මම දන්නේ නැහැ මේ කතාව. ඉතින් දැන් ඒ ගමන අර රිටන් එපිසෝඩ් කියන එක ඒක බලනවා. ලියපු එක. ඉතින් ලියපු එක බලන කොටත් ඉතින් මට දැන් ලිව්වා වුණාට මගේ හිතට අර වර්ණ මේ රූප මැවෙලා ඉස්සරේ බලලා තියෙනවානේ මේ රූප මෙහෙම වෙන්න ඕන කියලා මේ හිතට මැවෙන පේනවා. ඉතින් දැන් ඊළඟට හිතාගත්ත මේක දැන් ඉතින් නොබලම ඉන්න ඕනේ මම. ඉතින් ඊට පස්සේ ඉතන දැන් සතියකට දවසක් හුඟක් දැන් දවස් පහක එපිසෝඩ් දින හතරක් බලන්නේ නැතුව එකක් බලනවා කියලා. එතකොට යන්තම් අල්ලගත්ත හැකිනේ ධර්මාධිපති රජුගේ මේ රජු වෙන්න කලින් ඉඳලා මේ කතාව යන්නේ. එතකොට මොකද වුනේ කියලා යන්තම් චුට්ටක් හරි හිස්ට්‍රි එක දැනගන්න කියලා එහෙමත් හිතනවා. ඉතින් මේක කොච්චර වංචනික විදියට මට වැඩ කරනවද කියන එක මට තේරෙනවා. මේ දැන් ඉතින් මම උත්සාහ කරන්න ඕනේ මේක සද්ද කරගෙන කාගෙන තියාගෙන මේක බලන්නෙම නෑ. මේක මට දැන් හිතෙන්නේ මේක බැලුවොත් මම මෙච්චර මේ දැන් මේ ආරි මහත්මයා කියපු විදියට මේ සංසාරයෙන් මෙච්චර තේරිලා බේරිලා ඇවිල්ලා මෙච්චර මේ ටික මම මෙලා කරගත්තේ නැත්තම් මම වගේ ගොන් හරකෙක් මේ ලෝකේ ඉන්නවද කියලා මටම දැනගෙන කොහොම හරි තද කරගෙන මේක නවත්ත ගන්නවා කියන එක තමයි මට හිතුනේ. ඉතින් මන් දන්නේ මේක කොහොම හරි කරගන්න ඕනේ. ඉතින් ඒකයි මට එකතු කරගෙන ගියේ. ඔය හරිය මරකින් දැන් හොඳට සාධාරණ මට තේරෙනවා මේ අනිත්‍යයට කොච්චර අනිත්‍යයට තියෙන ප්‍රශ්න මොන මේකත් කොච්චර තියනවද අපි කොච්චර බේරෙන. මම මේ බනහලා ඔක්කොම කරලා මේ මැරෙන්න ඕන වෙන්න කියලා ඉන්න මට මේ මොන කේමද මේ. ඉතින් ඒකත් මම දන්නවා. අගින් තමයි ඉතින් ක්ලේශ වල තියෙන බලය අපි සංසාරේ කරපු ආශ්‍රව ඒවා බලලා පුරුදු වෙලා ඒවා ඒ ආශ්‍රවලින් අර මොනවාද අර විලකට ගලක් ගහපුවාම රැලි යනවා වගේ තාමත් ඒ රැලි වලින් මාව තල්ලු කරනවා කියලා මට ඉතින් තේරෙනවා. ඉතින් එච්චරයි මට කියන්න තියෙන පෙරුවන් සරණයි. තේරන් තරණයි චන්ද්‍රප්‍රීත් මාත්‍ය ඔබතුමා ඔබතුමිය නිතරම ඔබතුමියගේ උත්කලිත පළපුරුදු අපිත් එක්ක බෙදා හදා ගන්නත් ඉතින් මම අවංක සිතුවිල්ලකින් ඇත්තෙම ඒවා ඔබතුමිට විතරක් නෙවෙයි අපි කාටත් කියන ප්‍රශ්න කියලා අපිට මේ hina යනවා සතුටුම කියලා වගේ අපිට අපි ගැනම hinaක් පහළ වෙනවා මේ මේ ඒ වගේ පළපුරුදු අපේ දිගහැරෙනකොට ඉතින් ඒවා ඇත්තෙන්ම පොරොත්තුෙන් කියවාගේ අපි කොහොම හරි මේ මාර්ගයේ යනකොට කොහොම හරි ඉතින් ඒක දැනගෙන අපි දුර්වලතා දැනගෙන අපි තුලින්ම මේ ධෛර්යය ඇති කරගත්ත යුතුයි කියන එක අපි අඳුම ගානේ අපිට එහෙමවත් තේරෙනවා නේ කියලා ඉතල සතුට වෙන්න පුළුවන් සමහර ඉතින් එහෙමවත් තේරුමක් නැතුව මේ මම් මුලා වෙලා මේ යන අය ඔච්චර දහස් ගන්න ඉන්න තැනක අපි සුළුතරයක් පිටියට අඳු ගානේ මේවා තේරුම් අරගෙන අපි අපිටම hina වෙන පැත්තක තියෙන ගැන සතුට වෙන්න ඕන කියලා මම හිතනවා මම සේන මාත්‍යතුල මේනම් මේ අපිට එකට කියන්නේ කියලා තේරුම් ගන්නයි අද ඉතාම හොඳට මේ වැදගත් ප්‍රශ්න ඇහුවා අපේ දිලුක් මහත්මයාත් එවැගේම චන්දර මහත්මයාත් ඒවට දුන්න පිළිතුරුත් ඉතාම අගය කරනවා විශේෂයෙන්ම අගය කරන්නේ දිලුක් මහත්මයාගේ ප්‍රශ්නේ දැන් අපිට කාම විතර්කයක් කියන්නේ කාම පැත්තට හිත යොදන දෙයක් ඇති වෙනවා සමහර වෙලාවට උදාහරණයක් ගත්තොත් මේ අයිස්ක්‍රීම් එකක් කන්න හිතෙනවා තොල් මේක කාම සිතවිල්ල. නමුත් මේ කාම සිතවිල්ල එක පවක් නෙවෙයි කියන එක ඒක මේ දුෂ්කරතාවක් කියලා තේ මොකද ඒක අපි කාටවත් කරදරයක් කරන්නේ නැහැ කිසිම විදිහකට නෑ. ඒක බත් එකක් කාලා සීතු පස්සේ අයිස්ක්‍රීම් එකක් පොඩ්ඩක් කනවා. ඒකේ මොකද තියෙන වරද කියලා. ඒකට දුන්න පිළිතුරත් ඉතාම අගය කරනවා මම මොකද ශ්‍රීමති මහත්මිය. ඒක මොකද මේක මේක කරන්නේ මේ සුතවත්පත ඥානයට තමයි මේ කියලා තියෙන්නේ කියලා. දැන් මේ දේශනාවෙත් මේ චර සූත්‍රෙත් කියලා තියෙනවා බුදුහාමුදුරුවෝ මේක කියන්නේ භික්ෂුවන්ට කියලා. ඒකට මම දැන් සත්‍යජුතුමා මුලදීම පැහැදිලි කළා භික්ෂුවන් කියලා කියන්නේ සත්‍ය සොයාගෙන යන පිරිසක්. නැතු මේ සාමාන්‍ය මිනිස්සෙක් නෙවෙයි. එහෙමනම් ඒක සුතවත් පුතක් ජන පැත්තට අයිති කියලා. ඒ කියන්නේ ධර්මය දැනගන්න ඒකෙන් වෙන ආදීනව බලලා ඒකෙන් තමුන්ට බේරෙන්න බලන්න පුත්කලෙක් කියලා. ඒකට මේ දෙකාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක කියන මේ තුන අතවසේම හොඳට බලාගෙන යනකොට මේවා අපිට නිතරම අපිට කියන්නේ මට නම් නිතරම තියෙනවා සතර ඉරියව්වෙම මේක තියෙනවා ඒක හැමතිස්සෙම තියෙනවා ඒක නැති වෙලාවක් හොයන්න තමයි බොහොම අමාරු. ඉතින් මේක දිහා විතරම සැලකිල්ලෙන් බැලුවොත් තමයි මේක තේන්නේ. දැන් මට අයිස්ක්‍රීම් එකක් හරි පස්සරි ගන්න ඕන වුණොත් උදාහරණයකට දැන් ලුණු දෙහි කෑල්ලක් කන්න ආසය තුනක් ඒක අරගෙන කෑවා. ඉතින් ඒක වරදක් තියනවද කියලා නෑ. අතවසෙන් එහෙම කාටවත් වරදක් නෑ. නමුත් ඒක තියෙන වරද දකින්නේ ඒකට මගේ සිත ඇලෙන ප්‍රමාණය අනුව. ඒතර මේ ඇලීම කියන ප්‍රමාණයයි මේ මට පුරුදු වෙන්නේ. එතකොට මම මේ ඒක කෑම නෙවෙයි එතන ප්‍රශ්න වෙන්නේ කෑමට සිතපු සිත. ඒ සිතේ කොයිතරම් මේ කාන්දම් ගතියක් නැත්නම් කැමැත්තක් එක්කද මේ සිත පෙරළුණාද මේක මේ තරමට ගිහිල්ලා අරගෙන කාලා ඒකට සතුට වෙන්නේ. ඉතින් ඒ සිත පරම්පරාවක් මම හැදුවා. ඒ හැදුවේ සිත පරම්පරාව මම අගතියට යන පරම්පරාවක්. එතකොට මේක සුගතියට යන නම් මේ කාමෙන් කාම විතරකින් අයින් වෙන්න ඕන කියන එක අපේ බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙනවා. ඒ වගේ තමයි විහිස් මේ අව්‍යාපාද විහිංස විතර්කේනොත් ව්‍යාපාදයට සිතපත් වෙන එක අයින් කර ගන්න ඕනේ. ඒ වගේමයි විහිංසා හිංසාවට සිතපත් කරගන්න ඒ කාම ව්‍යාපාද විහිංසා කියන තුනෙන්ම සිත අයින් කර ගැනීමට පුරුදු කර ගැනීම තමයි මට හිතන විදිහට මේ බුදුහාමුදුර අපිට මේ කියලා දී තින්නේ. ඒක නිකන් අර එල්මිනියා ගුත්‍රා ගැන එක තැනක වෙලාවක් කරන එක නෙවෙයි, මේක බුදුහාමුදුරන්ට කියන විදිහට මේ ක්‍රමය අනුව මේක අපිට දවසේ පැය 24 මේ කියන්නේ මේ ඉරියව්ව නිදාගෙන ඉන්නකොට අපි නිදාගෙන ඉන්නකොට ඒ නිදාගෙන ඉරියව්ව පාඩි වෙලා ඉන්න ඉරියව්ව ඇවිදින ඉරියව්ව හිටගෙන ඉන්න ඉරියව්ව මේ ඉරියව් හතරෙන් අමතරව ඉරියව්වක් කොයිතරම් ප්‍රමාණයක් දවසේ තියෙනවද කියලා හිතා ගන්න පුළුවන්. එතකොට මට හිතෙන්නේ බුදුහාමුදුර අපිට කියලා තියෙන්නේ මේ දවසේ පැය 24ම මේ යෝනිසෝන් සිතාරෙන් ඉඳලා මේවා ඇති වෙනවද, මේ කාම විතර්ක ඇති වෙනවද, ව්‍යාපාද විතර්ක ඇති වෙනවද, විහිංසා විතර්ක ඇති වෙනවද කියලා බලාගෙන ඒවෙන් ගැලවෙන්න මාර්ගයක් තමයි මේ අපිට බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ කියලා තමයි මට හිතෙන්නේ. ඒ වගේම තමයි චන්දන මහත්මයාගේ තාමත් ප්‍රශ්නයක් අපේ බැංක account එකෙන් කවුරු හරි සල්ලි ගත්තා නම් අපිට නොදන්න ධාරි අපිට අපි නවසලක් නැතුව ඒක අපිට ලොකක් ගොඩක් බලපාන මොකද ඒක අපේ අනාගතයට නැත්නම් අපි කරන වැඩවලට ගොඩක් බලපාන්න පුළුවන්. මෙතෙන්දී අපි කොහොමද කරන්න ඕනේ කියන එක. එතෙන්දෙත් ඒකට උත්තරය හැටියට හම්බුනේ මේ මාතෘකාවට හැටියට පැනට සුදුසු නුවර, ඒ කියන්නේ සම්ම්‍ය ප්‍රයෝගය. ඒක තමයි මට හිතෙන්නේ මේ කර්මීය මෙත්ත සූත්‍රෙත් නිපකෝච කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ සම්මයක් කියන්නේ තැනට සුදුසු නුවණ තියාගෙන ඒක පාවිච්චි කරලා ඒකෙන් බේරෙන්න තමුන් දැනගන්න ඕන කියලා. ඒක කියනකොට තමයි මට එක කතාවක් මතකුනේ, මම ඉස්සර කාලේ අප කතාවක්, ඒක නිකන් සාමාන්‍ය කතාවක්. ඒ වඳුරෙකුට මේ කඩල මිටියක් ගත්තාම වඳුරා ඒක කඩල ඇටයක් වඳුරගෙන් අතින් ගිලිහිල වැටුණා කියලා. ඒ ගිලිහිල වැටුනහම වඳුරා කලේ මොකද්ද? ඒ අතේ තියෙච්ච කඩල ගොඩ ඔක්කොම විසිකලා ඒ වැටිච්ච කඩල ඇටිය හොරන්න ගියා. අන්න ඒ වගේ වැඩක් අපි මේ කරන්න යන්නේ. අපි මේ කරන්න යන්නේ අපේ බැංකු උපරිමෙන් යම් කිසි ප්‍රමාණයක් සල්ලි කවුරු හරි ගත්තා. ඉතින් ඒකට කෑග ගහ ඉන්න එකද නැත්නම් අපි කරන්න ඕනේ තියෙන සල්ලි ටික පරිස්සම් කරගන්න යම් ක්‍රමයක් යොදලා නැවත ඒක නොවන විදිහටත් කරන අපේ සිතත් අපිරිසුදු කරගන්න නැතුව ජීවිතේ අපේ ජීවිතේ සාර්ථක කරගන්න ක්‍රමයක් අපි කරන්න ඕනේ කියලා ඒකට තමයි මම හිතන්නේ පැනට සුදුසු නුවණ ඇති කරගන්න ඕනේ කියන එක. ඉතින් මේ විදිහට දෙයක් කිරීම මේ විදිහ වැදගත් සාකච්ඡා වැදගත් ප්‍රශ්න ඒ වගේම වට උත්තර ලබා දීම ගැන බොහොම පිං සියලු දෙනාටම තිරුවන් සරණයි. බොහොම පිං සේන මාත්මය ඔබතුමා උදා වැඩිහත් කරුණු කිපයක් ඉදිරිපත් කළා. අනිත් කල්යාණ මිත්‍රයන්ට එක්තු වෙන කලින් මම නැවතත් වෙන සතිතුමාට යොමෙන්නම් ඔබතුමාට යමක් ඉදිරිපත් කරන්න තියෙනවා තිරුවන් සරණයි. ඒ සම්මා සම්බුදු සරණයි. හැම දිනාටම පිං උතුම් අදහස් වලට උතුම් බණ කරුණට බුදුරජාණන් වහන්සේ අපේ ආදරණීය ගෞරවනීය ශාස්ත්‍රඥ වහන්සේ උන්වහන්සේ සම්‍යක් සම්බුද්ධ භාවයට තේරෙනවා. උන්වහන්සේගේ ප්‍රතිපදාව අපිට කියනකොට දැන් මේ වගේ සූත්‍රයකදී උන්වහන්සේ කාට කොතෙන්ද කිව්වද කුමක් සඳහා කිව්වද කියන එක නැහැ. අර ඉතිවිත්තකේ හැටියට මෙහෙම කිව්වයි කියලා මම අහලා තියෙනවා කියන්නේ. ඒතකොට මේ ප්‍රතිපදාවට යොමු වෙච්ච පිටසක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ඇත්ත හිතන් ඉඳ ඇති අපිත් භාවනා කරන ඇත්ත අපිට උනන්දු වෙනවා කියලා. ඉතින් බුදුරජාන් වහන්සේ ඒ කට්‍ය වඩාත් උනන්දු කරවන්න කිව්වා. අර මේ මතක් කළා වගේ හතර ඉරියව් වෙදීම කාම විතර්ක ඉවිතාසි කියන එක අපි කියන හිත හිතා ඉන්නවා කියන එක අයිස්ක්‍රීම් කන වගේ කතාවක් නෙවෙයි මෙතන වෙන්නේ ඇත්තෙම. ඒක පුංචි දෙයක්. හිත හිතා ඉන්නවා. ඊට පස්සේ ඊළඟට ව්‍යාපාද විතර්ක. දේශය ගැන හිත හිතා ඉන්න දේශ අරමුණු ගැන. පටිගෙන මිටිය දැන් විහිංසා විතර්ක කියන්නේ ඒගෙන හිත හිතයි වැඩි කාලයක් මානසික යොදවලා අර අර වාචී සංඛාර වැඩිපුර එක තියාගන්න. එතකොට එතෙන්ද තමයි ඒ කෙනාම ආපාපි නැහැ උනන්දු ඇති කෙනෙක් නෙවෙයි කම්මැලියේ මේ ගැන බයක් නැ මේ ගැන ඒක අනුසුරු දාන්නේ නැහැ කියලා බුදුහාම කියනවා. එතකොට තම බුදුරජාණන්ගේ නිරන්තරයෙන් මේ ඉන්න හැම කල්යාණ මිත්‍රෙක් මිත්‍රියක්ම ඒ ගැන දන්නවා. බුදුහාම තියෙන අනුපුබ්බ පටිපදා කියලා එකක්. සාමාන්‍ය ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ ප්‍රාතිමෝක්ෂය කියලා කියන්නේ මේ මෝක්ෂය සඳහා යන්ත වන මුල්ම අඩිතාලම හැටියට. සාමාන්‍ය පන්සිල් කියනවා ඒකත් අපි දැන්ට හිමීතමු. ඒක පන්සිල් නම් සාමාන්‍යම ජීවිතයක. නතාජි වස්තුමික සීලේ එහෙම නැත්නම් තවත් සිල්වත් බවට යන්න ඕන නැත්නම් ඒ පසුබිම සකස් වෙච්ච නැත්නම් තවත් එහාට යන්න පුළුවන්. එතකොට ඒක ඉඳලා ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරය. මොකද මේ ප්‍රාතිමොක්ක සංවර සීලේ තියාගන්න ඉන්ද්‍රිය සංවරය ගොඩක් උදව් වෙනවා. ඊළඟට ආහාරයේ පිළිබඳව කල්පනාකාරී වීම. ආහාරය කියනකොට භෝජනේ මත්තඤ්‍යතා වගේම තවත් ගැඹුරට ගිහිලා ආහාරය විදර්ශනාරුණත් හදවා ගන්න පුළුවන්. අර දුක්ඛාපටිපදා දන්දා විඤ්ඤා එකේ නැත්නම් කිප්පා විඤ්ඤා එකේදී වගේම ප්‍රතිපදාවට ආහාරී පටික්කුල සංඥා වගේ දේවල් මිශ්‍ර කරගන්න. බෑ ඒ වගේ දුර දිගට යන්න හදන්නේ මේ අපි දන්නේ ඉඳන්. නමුත්තර අනුපුබ්බ ප්‍රතිපදාවෙන් මේකේ ඒකට උදව් වෙනවා. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරය, ඊට පස්සේ ආජීව පාරිශුද්ධි සීලය ඒවා ඒකට උදව් වෙනවා. ඊළඟට වඩාත් උදව් වෙන දේ තමයි අපිට දැන් මේ ඔය හැමෝම ඉන්නේ අප පොතේ කියන ලෝකේ නෙවෙයිනේ. අර දැන් කීව කතා තියෙන්නේ ප්‍රායෝගික ලෝකෙ ඉන්න බව දන්නවනේ. දැන් හැමෝම කතා කරේ ඒකයි. අපි කවුරුත් ඉන්නේ මේ ලෝකේ. යාන වාහන තියෙනවා, එළවෙනවා, එහාම යනවා, බැංකු ගිණුම් තියෙනවා, රැකියාවට යන්න ඕන, දරුවෝ ඉන්නේ ඇත්ත දරුවෝ බලන්න ඕන, උයනවත් උයන්න ඕන, ඔක්කොම කරන්න සංවිධානය කරන්න. ඒකකින්වත් කවුරු ගැළවිලා නැහැ. ඒ නිසා ඒ සත්‍ය පිළි අරගෙන ඒ තමන්ම තමන් හමු වෙලා. ඊළඟට වඩා වැදගත් දේ තමයි අපිට අත්හරින්න පුළුවන් જાති තියෙනවා. අර පුරුද්ද නිසා අත්හරින්න බෑ කියලා ගෙන් කී සමහර අය දැනගෙන. නමුත් ඒකට ටිකක් උනන්දු වෙන්න වෙනවා. ඒක තමයි අපි කතා කිලිත් ඒකයි උත්සාහවත් වීම කියලා. ඔය අර කතා කරන්න ඉපයි කියපු කොටසක් තියෙන්නේ. කතා විතරක් පත්තරේ බලනවා, තුවත් අහනවා, ඉන්ටර්නෙට් එකේ හොයලා බලනවා වගේ දේවල් කියනවා. සාජ කතා, චෝර කතා, මනුස්ස කතා, ඉති කතා, පුරුෂ කතා, වත්ත කතා, යාන කතා කියලා තියෙන ආහාර ඒ ඔක්කොම අන්න කතා පාන කතා ඔය ඔක්කොම එකටයි තියෙනවා. ඒ වගේ ඒවල් වලින් ටිකක් තමන් දුරස් කරගන්නවා. ඒ කියන්නේ හොඳ රෙසිපියක් බලන් දෙපා කියන එකම නෙවෙයි මේ කියන්නේ. ඒක ඉන්නේ නැත්නම් ඒක කරන්න ඕන. තමන්ගේ දරුවා එනවා නම් ගෙදරට අද හදන්න ඕන යා කැමති මෙන්න මේ දේ මම දැන් කියවර මොනවද ලුණු දෙයි වගේ දේවල් නැත්තම් ආප්පා දාන්න ඕන කියලා නැත්තම් කවුරු හරි කිව්වනම් පරිප්පු රසට ගන්න පුළුවන් මෙහෙම හැදුවොත් එහෙම කියලා කිව්වනම් ඒ වගේ රෙසිපිය බලා ගන්න ඕන එක වගකීමක්. අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ වගකීමක් වෙන දරුවා මේක කන්ට ගිහින් කරන්න දෙන්න ඕනේ. ඒ වගකීම නිදහස් වෙනවා නෙවෙයි මෙතන කියන්නේ. නමුත් දැන් අර අපි කිව්වගේ සමහර අර අන්ධ බාල ඒ බාලන අන්ධ පුතු ජන සත්ත්වයේ ඉතිහා මේක කෙරෙන්නේ මොකද්ද කියලා දන්නේ නැති යන විදිහක් තියෙනවා. ඒකෙන් අප මිදලා මේනකොට අරිය ශාวก කියන සත්ත්වයේ ඉන්නේ. එතකොට ඒ වේ කතා ඒ ශ්‍රී ලංකා භාෂාවෙන් පළපුරුද හැටියට කියන දෙතිස් කතා කියලා. 32ක් පස්සේ ආ බුදුහාමගේ කියේ තියෙන 26යි නැත්නම් 27යි. උන්වහන්සේගේ දේශනාවල. එතකොට ඒ එලෝ මෙලෝ වැඩකට ඇති ඔය දෙහිස් කතා දෙතිස් වලට වඩා දෙහිස් කතා ඩිංගක් අයින් කරන්න වෙනවා. විශේෂයෙන් දේශපාලනයේට මේ හුඟක් බොහෝ විට මේ කොහොමද කියන්නේ මේල් පර්සනලිටි තියෙන ඒ චරිත ඇත්තු දේශපාලනයට යනවා වැඩි. ඒ වගේ වගේන් අයින් යන්න ඕන. ටිකක් එකෙන් වත් වෙන්න ඕන. ඒක අර බලකාමයේ පිළිබඳ පෞරුෂී තියෙන හැඟීමක් ඒ. ඉතින් ඒ වගේන් පරිස්සම් වෙනවා. ඒතකොට ෆීමේල් පර්සනලිටි තියෙන කවුරුන් හෝ ඒතකොට අපි කියන තණ්හා චරිත කියන නැත්නම් මේ ඇක්සෙප්ටිව් පර්සනලිටිස් තියෙනවා තියෙනවා. එතකොට ඒ වගේ ඇත්තු අර ආහාර පාන වස්ත්‍ර මේ මේකප් ඒ වගේ දේවල් ගැන වැඩි අවධානයක් යොමු කරන්න උන කොයි පැත්තටද යන්නේ කියන්නේ. ඒ කියන්නේ තණ්හා චරිතේ දිටි චරිතේ තියෙනවා නම් ඒ තණ්හා චරිතේ තියෙන කෙනෙක් නම් එයා දුකාපටිපදාවට යන්ත වෙනවා සමහර විට මේ කාමයේ ගෙනින් අයින් වෙන්න. එතන නිත්‍යතරදී නේතුනම් ශ්‍රද්ධා වගේ දේවල් කියනකොට එකපාරට එකගෙන වෙනසක් වෙන්න ඉඩ තියෙනවා. ඒක පරිස්සම් වෙන්න වෙනවා. ඒක දුක අපටිපදාව වෙන්න ඒ නිසා. ඒ නිසා ඔය අනුපුම් පටිපදාව බොහොම වැදගත්. ඒක උදාහරණකින් අපි ආදරෙන් ඉතින් අපි ආදරෙන් පිළිගන්න තථාගතයන් වහන්සේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ මේ කී මොකද යා එක ප්‍රැක්ටිස් කරලා ඒක පරිභාවිතා කරලා බැලුවා. ඒ භාවිතා කරපු මාර්ගයේ කිව්වම අපිත් ඉතින් ඒකත් ටිකක් රටගාලා බලන්න ඕන මේකත් කරාන්ත වෙලා තියෙන ඔය දෙක අතරේ දැන් දෝලණය වෙන්නේ ටිකක් මේකෙත් තෙල්ලෙන ඉදර්ශන සුරා අතර වගේ දවස්වලට අනිද්දාට පොඩ්ඩක් වැඩිපුර ටීවී එකේ ඉලලා ඉන්නවා මැගසින් එකේ ඉලලා ඉන්නවා ඒ වගේ කෙරෙනවා. ඉතින් ඒකත් ගැන හිතලා බලන්න වැඩිපුර කොයි කාමරෙකින්ද ඉඳ කැමති කියලා. වැඩිපුර ඉන්න කැමති කාමරේ භාවනා කාමරයක් gitu තියෙනවා. ඒකද නැත්නම් ටීවී එකේ තියෙන ලිවින් රූම් එකේද නැත්නම් ඔෆිස් රූම් එකේද එහෙම නැත්නම් මේකප් කාමරයේද ඒවා ඒ බලන්න නැත්නම් කුස්සියේ ෆ්‍රිජ් එකේ දියාවෙද ලිප ළඟද ඉන්නේ කියලා තමයි හිතන්නේ. එච්චරයි තියෙන්නේ. ඒ හිතලා බුදුහාමන්ට කිත්තු කිත්තල අනුකූප ප්‍රතිපදාවට තඩින්ග එකතු කර ගන්නවා. මම මගේ ළඟ මේක නැහැ මම මේක ගන්නවා. එතකොට ඒක අර ඔබ්ලිගේෂන් එකක් වෙනවා. මම මේක කරන්න ඕන. මොකද ලෝකයාට ඌකේ ඕන තරම් ඉන්නවා මෙහෙම ඇත්තු මෙහෙම ඇත්තු තමයි නැත්තේ. ඒ නිසා සතියේ මට පහළුණා බෝධිචිත්තේ පහළ වෙනවා. ඒ පහළ වීමම සෝල යහපතක් ලෝකයටත් තමන්ට. ඉන්සන් උපපටිපදාවටත් එන්න පුළුවන් වෙනවා. සම්මා සම්බුදු සරණ හැම දිනාටම අප්‍රමාණ පින් බුදු සරණයි බුදු සරණයි. තිරණ සරණයි සත්‍ය තුමනි ගොඩක් පින් මම එමුනම් ડોક્ટર කමල් ඔබතුමාට යමු වෙනද අදස්සක් තියෙනවා නම් ඉස්සත් ගන්න තිරණ සරණයි. තිරණ සරණයි බොහොම සතුටුයි. තිරණ සරණයි සත්‍ය දිතුමාට අද ඇත්ත වශයෙන් මේ කතාවේ එක්ම කතා වුණා චිත්‍රණෝනපට තමයි ලෝකේ හැදෙන්නේ. එතකොට ඒ ලෝකේට ආයිච්ච දේවල් තමයි අර මාතෘ දෙන්න කතා කරේ මේ ලෞකික. එතනින් එහාට අපි මේකෙන් බේරලා යනවා කියන්නේ ලෝකෝත්තර වෙන්න ඕන. ලෝකෝත්තර වෙනවා කියන්නේ දුක දකින්න ඕන, දුක දැකලා සත්‍ය අවබෝධ කරගන්න ඕන. සත්‍ය අවබෝධ කරනවා කියන්නේ අපි සම්මා සතියට එනවා. සම්මා සතිය නැතුව සම්මා සංකල්ප ඇති කරගන්න බෑ. එතකොට එතන නතර දැන් හැබැයි ඒත් එකම ඒකට කළ යුතු ප්‍රතිකාරණයක් හොඳින්ම කතා වුණා. මේ හතර ඉරියව්වෙම සිහිය තියා ගැනීම. එතකොට ඒ කියන්නේ කායගත සති නැත්නම් කායනුපස්සනාව. එතකොට හිත ගැන බලා ඉන්න එක චිත්තානුපස්සනාව. ඉතින් මේ සතර සතිපට්ඨානේ තමයි මේ හැම වෙලෙම තියාගන්න කියන්නේ. සතර සතිපට්ඨානේ ඉන්නවනම් බුදුරජාණන් වහන්සේම කිව්වා සති සතියක් ඇතුළත නැත්නම් අවුරුදු 7ක් ඇතුළත රහත් වෙන්න පුළුවන් කියලා. ඉතින් බලනකොට මේ අපි අද මේ ශේරම කතා වුණා. එතකොට අර එක නෝන කෙනෙක් කිව්වා යාට අර චිත්‍රපටයේ මොකද්ද තෙලි නාට්‍ය බලන්න ඕනේ කියලා. ඉතින් ඒ එතන තියෙන්නේ අර කිව්වගේ කමචන්දිය. ඒක නවත්තන්න වෙන කාටවත් බැහැ. තවුණු කරගන්න වෙනවා. හැබැයි එතුමිය මට මම නිකමට කියන්නම්. එතුමිය කල්පනා කරලා බලලා එතුමිය කියනවා යා ජීවිතේ අන්තිම අවදි කියලා. අත්වසින් ওই ඉතිහාසය දැනගෙන ඉච්චත් ඇති වැඩක් නැහැනේ. අපි නැත්නම් ගේම්පස් ඉතිහාසය අපව මතක් කරන් දෙනවානේ. ආයියම් අන්මාගේ නිකන් අදහසක් දුන්නේ. මේ අනේ එහෙම කල්පනා කරොත් දැන් අපිට මේකෙන් අත්වසින් ප්‍රයෝජනයක් තියෙනවද කියලා. මෙච්චර කාලා අපි ඉතිහාසය මතක තියාගෙන හිටියා කියලා අපිට මොකද ඇතිලා තියෙන වැඩි. අපි ගැන කල්පනා කරගෙන අපි දිහා කල්පනා කරගත්ත නම් නැවතිලා යනවනේ. තමුන් ගැන. තමුන්ගේ හිත දිහා. තමුන්ගේ ශරීරය දිහා බලන්නේ හිටියා නම් අර ඕනේ තමයි අඩු වෙලා යයි. කර්ම පස්සනාව, චිත්තන පස්සනාව. එතකොට සත්‍ය චිත්තම මුලින්ම කිව්ව වගේ බුදුරජාණන් වහන්සේ අපිට පොඩ්ඩක්වත් ඉඩක් දීලා නැහැ මේකේ. අර මේ මේකෙන් බේරෙන්න ඕන නම් හැම මොහොතෙම ගැනම කන්ට්‍රෝල් එකක් තියා ගන්න ඕනේ කියලා තියෙන නැත්තම් ඒකෙන් ප්‍රයෝජනයක් නැහැ. අත්තෝසෙන් හරිම සන්තෝෂයි දවසේ කතා කරන දේවල් මම මේ සාරාංශක වගේ මම බලන් හිටපු ටික තේරුම් කරේ. අත්තෝසෙන් අපි ලෝකෝත්තර මාර්ගයේ දිහා බැලුවා නම් ලෝකෝත්තර මාර්ගයේ දිනු කරගෙන දරුවා නම් මේවා සේරම තේරෙනවා. අත්තෝසෙන් අචිත්‍රණ වර්මත්ත කියුවාගේ දුක දැක්කනම් අපිට සම්මාදිට්ඨිය ඇති වෙනවා. සම්මාදිට්ඨිය ඇති වෙනවා කියන්නේ අපි ලෝකයේ දිහා බලන බැලිම වෙනස් වෙනවා. ඇත්ත වශයෙන් පිටස්තර ලෝකයක් නැති බව වැටහෙනවා. මේක සේරම අපේ ශරීරය ඇතුලේ ඉතරයි තියෙන්නේ කියලා. අපි හිතෙන්ම හදාගන්න දෙයක් කියලා. මනෝ පුබ්බංග ධම්මා මට කියලා ඒ ගාතය මට හරියට මේකම කියන්නේ. මනෝ පුබ්බංග කියන මතක නැහැ. දන්න කෙනෙක් කියන්නේ ඒක. ඒ කියන්නේ මනසම තමයි මේක මුල් වෙන්නේ. කියලා හිට. අපි වෙන කතා කරා. තිරුවන් සරණයි. බොහොම සතුටුයි. මොහොන්පින් ડોક્ટર කමල් රත්නගේ අදහසට අනුව ගැන මම එමනම් මේ නිසිලමේ සාබදෙන සුරත් වේරාක්ෂය සුදින්න ලයින් මේ මාතෘක අදපත් කියන ප්‍රකාශ කරන තිරුවන් සරණයි. මම හිතන අද හොඳ ධර්ම සාකච්ඡාවක් ගිය කියලා හැමෝගෙම හොඳ අදහස් පළ වුණා. ඉතින් මම හිතනවා මම තවදුරටත් සාගෙන ඉන්නම් කියලා කියන දේවල් මේ අදහසක් ඉදිරිපත් නොකර හැමදෙනාටම පිළිවිල මම අහගෙන ඉන්නවා. එරුවන් සරණයි. එරුවන් සරණයි. රසන් මහත්මයා ඔබතුමාට මේ ඉන්නම් එරුවන් සරණයි. හැමෝටම එරුවන් සරණයි. මමත් අද මේක හරිම ප්‍රායෝගික මට ඇත්තටම පොඩක් කලින්ම සම්බන්ධ වෙන්න බැරි වුණා. නමුත් අහගෙන හිටියා මේ ගොඩාක් ප්‍රායෝගික ප්‍රශ්න සහ ඒවට ඒ වගේම හොඳට උත්තර ලැබුණා. ගොඩක් කාලෙකින් බ්‍රූනෝ මහත්තයාගේ කතාවද සහ මේ කොහොම මට තේරෙච්ච විදිහට අපේ සිංහලට වඩා හොඳ සිංහල මේ කතා කරන බව දැන් තේරෙනවා ඒ කාලෙට වඩා. මේ ඉතින් අපිට මේ බොහොම සන්තෝෂයි මේ කල්යාණ මිත්‍රයෝ අපිට මේ එකතු වෙලා ඉන්නවා. අපිට මොනවා හරි ප්‍රශ්නයක් ඇති වුණොත් එතකොට මේ අපිට විසඳ ගන්න පුළුවන් කියලා මේ අහලා දැනගන්න පුළුවන් ශක්තිය මෙතන තියෙනවා. ඉතින් මේක ලොකු බලයක්. ඊට පස්සේ දැන් මමත් ඇත්තටම දැන් ඔය සත්‍යජිත්තුමා කියන වගේම ගොඩක් වෙලාවට ඉනාන දේවල් මං කරනවා. ඉතින් මම බොහොම මේ පොඩි තත්ත්වයක ඉඳලා, ඒ කියන්නේ මටත් හරියට තරහ යන වගේ ද්වේෂ සහගත ඒ වගේ පැත්තෙන් මට හිතුනේ මම එක එක පුද්ගලයාගේ චරිතත් එක්ක බලනකොට මම හිතනවා එක එක්කෙනා තමන් කරලා තියෙන කර්ම ශක්තිය අනුව තමන්ගේ අපේ ඉපදිච්ච පරිසරය ඒ වගේ දේවල් එක්ක අපි ගේන සමහර දේවල් තියෙනවා. නමුත් අපිට ඒවා පුළුවන් තරම් අපිට ඒක හදාගන්න පුළුවන් කියලා පොඩි කාලෙකින්ම ඇත්තටම දැන් අර කිව්වා වගේ සතියකින් හරි අවුරුදු ගාණකින් හරි අපිට මේක ලබා ගන්න පුළුවන් අපිට මේ මේකට අප්‍රේත්‍ය ධෛර්යය දැන් මේකට අවශ්‍ය ඔක්කොම ටූල්ස් ටික අපිට මේ මෙතනදී ලැබිලා තියෙනවා මේ දැන් මම අතන මේ සමහර අපි දැකලා තියෙනවා මේකට යන්න බොහොම නීති දාලා මස්මාල් කන්න හොඳ නැහැ මේ සුදු ඇඳලා ඉන්න ඕනේ මෙතනට ඒ වගේ සමහර දැන් මම මේ ඒක මේ විවේචනය කරනවා නෙමෙයි මමත් ඒ වගේ දැනකට එහෙම ගිහිල්ලා තියෙනවා ඉතින් මම කියන්නේ මේකයි අපිට දැන් අපේ හිත අපි පාලනය කර ගැනීම තමයි මෙතනදී කියන්නේ දැන් මම මේ සමහර කාලවල මම භාවනා කරන්න ඕනේ කියලා දැන් උදේකට හැරිච්ච වෙලාවක මේ සමහර කාලවල මගේ අර කොන්දේ අමාරු වෙන තියෙන නිසා මම එතනම මිනි වගේ ගොතාගෙන සමහර කාලවල මම ඒකට මේ වෙන නොදැනුවත්වම සමහර කාලවල මේ අපි අර කිව්වා වගේ මේ අපිට මේ ඔෆිස් වල වගේ තියෙන ප්‍රශ්නයක් වුණත් ඒ වෙලේට ඒක හිත කියන එක කොච්චර චපල දෙයක්ද ඒ කියන්නේ අපි දැන් මේක මේ වගේ වැදගත් දෙයක් කරන්න හිතුවත් මේක ගිහිලා සමහරක් වෙලාවට ඒ ප්‍රශ්නේත් ඇත්තටම විසඳලා ඊට පස්සේ තමයි හිතෙන්නේ මගේ හිත මෙච්චර දුරට මේ ගිහිලා තමයි මේ ආවේ කියලා මේ ඇත්තටම අර කිව්ව වගේ දැන් ඉස්සර ඔවට ගැටෙන ගතියක් එහෙම තිබුණා දැන් දැන් අද සත්‍යදිටමයි කිව්වා වගේ දැන් ඔතන අපි ඒක අඳුරගන්න එක තමයි අපි දැන් මේ සත්‍යයෙන් ඉන්න ඕනේ කියන එක අපි මොනවා හරි අපේ හිත මේ හැම වෙලේදීම අපි කොහොමද මේක මේ උනේ දැන් අපි සතර සත්‍යපට්ඨානය ගැන එහෙම ඉගෙන ගත්තා ඒ වගේ දේවල් වලින් අපිට ඒක පැහැදිලි කරලා කියන්න පුළුවන් අපිට කොහොමද දැන් එතනදි තමයි ඇත්තටම තව අර සත්බෝධ්‍යංග ධර්ම වගේ දේවල් පවා ඒ කියන්නේ අපිට අර ඇති වෙන පශ්චාත්තාපයට සහ ද්වේෂ සහගත හරි මන හරි සිතිවිලි වලට වැඩිය දැන් අර අනිත් පැත්තට අපිට ඒක ප්‍රීති දක්වා අපිට මේ මේක හිත පවත්වන්න පුළුවන් සත්වයකට පත් වෙනවා මේක දැකලා. ඒ කියන්නේ මේ මොකද්ද උනේ කියන එක දැකලා මෙතන. ඉතින් ඕක තමයි මට හිතෙන්නේ ඇත්තටම අවශ්‍ය. මේ මොකද අපි ඝට්ටනයක් ඇති කරගෙන මේ සිත විසිරණයක ඇවිල්ලා මේ ඒක ස්වභාවය. ඉතින් මේ ඒකට මේ ඒක මේ මොකද දැන් මට ඇත්තටම මේ චල සූත්‍රය කියන එකත් බලන් බලන සමහරක් විතර චලය මට මේ පාලි අභිධර්මය එහෙම එච්චරම දැනුම නැහැ. නමුත් මට හිතෙනවා දැන් අපි මේක අහලා තියෙනවා දැන් මායාකාරී චපලයි ඒ වගේ දැන් මේ හැම දෙයින්ම අපි සමහරක් වෙලාවක අපි ඒකෙන් ගන්නෙ කොහොමද අපි මේක දැන් වැඩි මේක කොහොමද මේ අපි මේ උපේක්ෂාවෙන් අරගෙන පුළුවන් තරම් ඒ විදිහට මේ අපේ හිත හදාගන්න පුළුවන් නම් දැන් අර කිව්වා වගේ දැන් මම ගොඩාක් වීර්ය කරලා කරන්න ගිය වෙලාවල් වලදී මම ඒකෙන් පොඩක් ෆේල් වුණා. මොකද එතනදී සමහරක් ප්‍රතිනිත්‍යයටත් ඒව බලපානවා. නමුත් දැන් මට තේරෙච්ච විදිහ තමයි මම මේ පාර එච්චරම මේ මට වුණත් මම මේ ඒ අවශ්‍ය විදිහට එතකොට සමහර කාලවල අර සමහර දේවල් අර අපේ පුරුදු දැන් අර කිව්වා වගේ දැන් අර මේ අපේ දැන් Facebook එක හරි මොනවාද ඔය ඒ උඩා දේවල් ඒවා නිකන් අවශ්‍ය නැති දේවල් කියන මොකක් ඒක නිකන් මේ දැනෙන්නේම නැතුව මේ ඒවා අතහැරලා ඉතින් අන්න ඒ වගේ තත්වයකදී මේ මට හිතෙනවා සෑහෙන හොඳයි කියලා. මොකද අපි අර මේ අපිට අපි ගැනම ආත්මනුකම්පාවක්වත් සමහර වෙලාවට දැන් උතන තියෙනවා මේ සමහර අය එහෙම කරන්නේ ගිහිල්ලා මේ ડિප්‍රෙෂන් වගේ තත්ත්වයකටපත් වෙන මම කියන්නේ අපි මෙතන මල්ලප ඉන්න කට්ටිය ඒ තරම් මේ මෙතන මම හිතන්නේ ඒ වගේ ඉන්නවා කියලා. නමුත් මම දන්නවා දැන් මාත් එකේ කාලේ මම යුනිවර්සිටි එකේ ඉන්න කාලේ අතරම අපි නුගේබලේ සසුන කියලා මම නම කිව්වට කමක් නැහැ. එතන මගෙත් එක්ක යාළුවෙක් එයා බොහොම දැන එයා මේ නමුත් එයාට ඒ වගේ තත්ත්වයක් ඇති වුණා ඉතින්. ඇත්තටම මම එතනින් සමහරකට අයින් වෙනත් එක හේතුවක් එනවා වෙලාවේ. මොකද මේ ඒ වගේ ඒ කියන්නේ මොකද හැම වෙලේම අපිව බල කරනවා මේ අර කරන්නේපා මේ කරන්නේපා දැන් මෙතන කියවුණා සීලය අවශ්‍යයි කියලා. නමුත් සීලය ඒ කියන්නේ අපේ මෙහෙමත් එක්ක ඒකට තද බල මේ ඒක කරේ නැති වුණාට ඒක ඉබේම තත්ත්වයට පත් වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් විදිහට අපි මේ අපේ මේ දැන් සමහරක් තැන්වලදී කියනවානේ රසායන උත්සවලා මේවා කරන්න ඕනේ එහෙම කියලා. නමුත් ප්‍රායෝගික වශයෙන් අපිට කරන්න බැරි නම් අපිට කරන්න පුළුවන් උපරිමයෙන් අපි කරගෙන අර කිව්වා වගේ 24/7 අපි මනස පුළුවන් තරම් අපි හොඳින් තියාගන්නවා නම් ඒකම තමයි මම හිතනවා ලොකුම භාවනාව. මේ ඉතින් මම වැරදි දෙයක් කිව්වා නම් සමාව වෙන මම දැන් දෙයක් කරා වැඩි කියලා හිතුණා. නමුත් මටත් මේ අද දවසේ කෙරෙච්ච සාකච්ඡාව සෙනෙහන දුරට මට හිතෙනවා මට මේ මගේ ජීවිතයට බලපායි කියලා. තෙරුවන් සරණ හැමෝට මහගෙන හිටියද තෙරුවන් සරණ සම්බන්ධ ඔබතුමාගේ කතාවටම කොහොමවත් දිගයි කියලා හිතන්න එපා. මේ සාකච්ඡාවල ආරම්භයත් අද වශයෙන් අපේ අදහස් තියනවා. මේ අපිත් එක්ක සාකච්ඡා කළා තම තමන්ගේ ප්‍රශ්න තියෙනවා නම් ඒවා සාකච්ඡා කරගෙන ඉඳලා මේ සාකච්ඡාව එක ආරම්භණක් ඉඳ බොම්පින් වාතේ එක කරුණුකක්ලාද. එහෙමනම් නැවතත් මම බ්‍රුණ මහත්මයාට යමු වෙන බ්‍රුණ මහත්මයා ඔබතුමාට පුළුවන්ද දැන් අපි සාකච්ඡා කරපු දේවල් පිළිබඳ පොඩි අදහසක් ඉදපත් කළා. අපි කොහොමද මේ පොඩක් විස්තර කළ දෙන්නේ මේ විතක්ක ਵਿਚාර කියන මේ ප්‍රතිර්ණක චෛතසික වලින් අපි කොහොමද මේක මේ තේරුම් ගන්න මේ විතක්කයක් ඇති වුණාම ඒක තවදුරටත් මේ අපි දැනගන්න කොහොමද පොඩක් පැහැදිලි කර දෙන්න. මම හිතනවා ඒක අපිට ප්‍රයෝජනවත් වෙයි කියලා අවසන් වශයෙන් තේරුම් ගන්නයි. තේරුම් ගන්නයි මා දැන් ඔකේ ලාජිකව අපි හුඟක් පුරුදු කරගන්න විතර්කයේ කෙනෙක් දැනගන්න අපි පොඩ්ඩක් අර අපේ වැඩ කටයුතු පොඩ්ඩක් ස්ලෝ කරන්න වෙනවා කියන එක තමයි මම අර ප්‍රායෝගිකව දැනගත්තේ. අපි ඔබ ප්‍රායෝගිකව බහවනා අපි මේ වේගවත් ජීවිතයක ඉන්නකොට දැන වේගවත් ලෝකයක ඉන්නේ දැන් අපි ඒ කඩිමුඩියේ වැඩි වෙන තරමට අර ප්‍රසන්නාත්ම කියලා වගේ ડિප්‍රෙෂන් වෙන තත්ත්වයට තමයි දැන් පත් වෙලා තියෙන්නේ හිත. ඒක ඉතලාම අපි අර මේ හිත අර සතිය දිනු කරගෙන නම් පොඩ්ඩක් ඒ වේගය දුවන වේගය පොඩ්ඩක් අපි ස්ලෝ කරන්න වෙනවා ඉතින්. ඒ ස්ලෝ කරොත් පොඩ්ඩක් අපි හිත ගැන අවධානය යොමු කරගන්න නම් පොඩ විවේකයේ පොඩ්ඩක් හදාගන්න වෙනවා මුලදීම. ඒ විවේකයේ නැසුව ගියහම තමයි ඔය හිත පාලනයකින් තොරව එහෙට මෙහෙට දුවන ගතිය වැඩි වෙන්නේ. ඉතින් ඒ පාලනය හදාගන්න විවේකය වැඩි කරගන්න ඕන කියන එක තමයි මගේ අදහස. අපි දැන් හැකියාවක් කරන්න ඕනේ. ඒකට ඒකට අර කිව්වගේ අපිට හේතු ගන්න අත්‍යවශ්‍යම දේ තෝරගෙන කරන්වත් අනවශ්‍ය දේ අයින් කරගන්න. අපි හුඟක් වෙලාවට බැලුවොත් එම අත්‍යවශ්‍ය දේවල් වලට කාලය නැති වෙලා තියෙන්නේ අනවශ්‍ය දේවල් වලට අපි හිත යොදවන නිසා. ඒ සත්‍යතුමා කියන විදිහට අපි වැඩික වෙලා යොමු කරන්නේ ඔෆිස් රූම් එකේද, භාවනා කරන රූම් එකේද, ටීවී රූම් එකේද කියන බැලුවොත් ඒක අපි හැමෝම ජජ් කරලා බලන්න ඕනේ. අපි මේ හුඟක් වෙලාවට අනවශ්‍ය දේවල් වලට තමයි අපිට මේ අනවශ්‍ය රූම් එකක තමයි ගත් වෙලට අපි කාලේ මිනඟු කරන්නේ. ඒ කරලා අර අත්‍යවශ්‍ය තැනකට එනකොට ඔෆිස් රූම් එක හරි අත්‍යවශ්‍යයි. එතනට හරි එනකොට අර අනවශ්‍ය දේවල් වල තියෙන තේත්ව නිසා ඔෆිස් රූම් එකත් හරියන්නේ නැහැ, බාත් රූම් එකත් හරියන්නේ නැහැ. අපි අත්‍යවශ්‍ය දේවල් වලට විතරක් යොමු වෙලා කාලසටහනක් හදාගත්තා නම් ඒ Taman එතකොට සලස්මත් තියෙනවා. ඒකද මම අත්‍යවශ්‍ය මේක අනවශ්‍යයි. ඒ අනවශ්‍ය දේවල් වලට එතකොට විතර්කේ එනකොටම අපිට අඳුරගන්නවා මේක අනවශ්‍යයි. ඒක හිත එකතර දුවන්නේ නැතුව එතනම නතර කරගන්න පුළුවන්. දැන් එතකොට බාර් එකට යනවාද, භාවනා කරන්න යනවාද කියන එක එතනින්ම අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ආ ඉස්සල්ලාම ඒක මොයේ මට්ටමෙන් නතර කරගන්න ඕන අපි හිතන්න ඕනේ අපි කොහෙටද වැඩිපුර කාලය යොමු කරන්නේ කියන එක ගැන. ඒක හිමින් හිමින් ඊට පස්සේ අර ඒ විතර්කේ ආවත් අපි යන රූම් එකට නොයා අපි ඉන්න තැනෙම භාවනා කරන රූම් එක හෝ ඔෆිස් රූම් එක හෝ ඒ අද يعني හිත වෙන රූම් එකකට යන්න ගතිය නැති කරගෙන අපිට ඒ වැඩේ කරගන්න පුළුවන්. ප්‍රශ්න මතක් නැහැ කියෝ වගේ දැන් අනවශ්‍ය ඇප්ලිකේෂන්ස් වගේ තියෙනවා ඉන්ටර්නෙට් එකේ. ඒවා වලින් අපිට කොච්චර හානි වෙනවද? අපි ඒවට යනවාද? න්ියුස් බලන්න හරි Facebook හරි ඒවා වලින් අවශ්‍ය දෙයක් තියෙනවා නම් එතනින් වුණත් අපිට ඒ ධර්ම සාකච්ඡාවක දැන් මේකත් අපි ඉදිරියට හරහනේ කරන්නේ. ඒ අත්‍යවශ්‍ය දේ තෝරගෙන කරන්න තමයි අපි අයින් කරගන්න. අපි පොඩ්ඩක් විවේක වෙලා පොඩ්ඩක් යන වේගය පොඩ්ඩක් අඩු කරා නම් එතකොට අපි සම්මා සංකල්පයකට ගිහිල්ලා සම්මා ජීව සම්මා කම්මන්තේ දිගට ආරියස්තන වාගේ ගිහිල්ලා ලෝකෝත්තර සම්මා දිට්ඨියක් කරේ ඇති කරගන්න පුළුවන් තරම් එකට යන්න පුළුවන් මේ ජීවිත කෙනෙක්. සමාන තේරුම් ගන්න තේරස. බොහොම දුරු මාත්‍ය අද සාකච්ඡා අවසන් වශයෙන් ඔබතුමාගේ මේ අදහස් ඉතා වැදගත් වෙන අපිට මේ සාකච්ඡා කරන කිරීමට දැන් කාලය වෙලා ඉක්මනට නිසා මම අවසන් වශයෙන් චන්ද්‍ර මාත්‍යට යොමු වෙනවා පොඩි පිංගන මොදමක් කරලා අපි එනනම් පච්චිතුමාට යොමු මේ සාකච්ඡාව දින අවසන් කරමු කියලා ඒකෙන් තමයි චන්ද්‍ර මාත්‍ය ඔබට කොළඹ පොඩි පිංගන මොදක් කරලා මේ සාකච්ඡාව මම කරන්න තියෙනවා චන්ද්‍ර මාත්‍ය ඔබතුමාට කතා කරන්න පුළුවන්ද හොඳයි එතුමා නැත්නම් අපි කතා කරලා අවසන් කරමු හොඳේ එහෙමයි එහෙමයි ඔව් පුදුසරණයි අවසාන වශයෙන් හැමෝටම පින්දීම අපි අවශ්‍ය නැහැ මේ ධර්ම සාකච්ඡාවේදී නමුත් අපි ගැඹුරු මනසින් ඒ ගැන අදිෂ්ඨාන සීලව හිතන්න ඕන ඒක අවශ්‍යම දෙයක් පින්දීම අවශ්‍ය නැහැ කියන නෙවෙයි ඒගෙන සතුටු වෙන්න ඕන. මේ වුණොන් හැමෝම කියපු දේවල් අනුව අපිට තේරෙන ඔක්කොම හැමෝටම කැඩපතක් පිටියට මේකුණා කියලා. ඒගෙන සතුටු වෙන්න ඕන. සරි අවධානය අපිට අපි වුණොන්ට ගෞරවය තියෙනවා. වුණොන්ට ගෞරවය තියෙනවා. මේක පිනක් බව තපදාන්න. ඒ නිසා තමන්ද තමන් හම්මිනු. අපිටම ඉන්ටිමේට් රිලේෂන්ෂිප් එක තමන්ගේ එක්ක ඇති කරගන්න ඕන ඒක තමයි හොඳම දේ. හරියට මගේ ගෞරවනීය ගුරුතුමා නම් කියන්නේ හැමතිස්සෙම තමන්ගෙට ඉන්නවා නම් පුංචිම දරුවේ ඒ දරුවා බලා ගන්න විදිහට ආදරෙන් තමන්ගේ හිත බලා ගන්න දෙයක්. නරක දෙයක් අල්ලනවෙන්න පුළුවන් අනුකුදා දෙයක් අල්ලනවෙන්න පුළුවන් එයාට කැමති දෙයක් කන්න දෙන්නේ නැහැ සමහරට අයිස්ක්‍රීම් හැම තිස්සෙම කන්න කැමති වෙන්න පුළුවන් නමුත් එයා චොකලට් කන්න කැමති වෙන්න පුළුවන් එයාට දෙන්නේ නැහැ එයාට අවුවේ ගොඩක් වෙලා ඉඳ දෙන්නේ නැහැ ඒ වගේ දේවල් තියෙනවා එයා එළියට යනවා නම් සීතල පළාතක නම් හොඳට අන්දල යවනවා රස්නේ නම් ඉක්මනින් ගෙට ගන්නවා ෆෑන් එක යාර දාන තමත්මට අන්න ඒ වගේ ආදරෙන් බලා ගන්න කියලා එතුම හැමතිස්සෙම කියන දෙයක් තමන්ට ආදරේ කරන්න ඕන තමන්ට ආදරේ තියෙන්න ඕන ඊළඟට කිය හැමතිස්සෙම ඒ මට ඒ වචනේ තාම ළඟයි tell the truth තමන් ගැන අනිත් පැටි කියන්න ඕනේ තමන් ගැන තමන්ටම සත්‍ය කියන්න ඒකොට දැන් අප ඉන්නේ එකතරා සංස්කෘතික ගර්භාෂයක නම් ඒකෙනුත් එළියට එනවා මේ සංස්කෘතික ගර්භාෂය ආගමික ගර්භාෂය අපිට සුරක්ෂිතයි කියලා හිතෙනවා නමුත් ඒකෙනුත් එළියට එන්න ඕන හැබැයි ආධ්‍යාත්මික අවබෝධය සඳහා උදාව සඳහා මම මේ වචන පාවිච්චි කරන්නේ ඒ අවශ්‍ය නිසා සත්‍ය අවබෝධය සඳහා කියන එකට ඒක අත්‍යවශ්‍යම දෙයක් ඒ නිසා අපි අප ගැනම දකින්නේ නම් ගොඩාක් දුර යන දෙයක් නෙවෙයි තමන් ඇතුළෙමයි තියෙන්නේ කියන එක දැනුම් ගත්තා. ඒක වලාකුලින් වෙච්ච ඉරේලිය වගේ තියෙන මේකේ. පබස්සර සිට. තින්ස හැමෝටම පින් බොහොම උතුම් කාරණා හැමෝම කියලා දුන්නේ. තින්ස හැම කල්යාණ මිත්‍රයෙක් හැම කල්යාණ මිත්‍රයක් සම්බන්ධ වීම බොහොම හොඳයි ලෝකයට උතුම් ආර්ය ශ්‍රාවකයන් ආර්ය පුජ්‍යලයන් අවශ්‍යයි සඳහා මාර්ගය වැටලා තියෙන අපට මටමයි කතා කරන්නේ නිසා අපි මාර්ගයේ තව තියෙනමු තවදුරට අපේ සිත් පිරිසිදුයි පිරිතුරුයි නිර්මලයි ඒ පිරිසිදු සැසිතින් කරන දැහැමි පැතුම් අධිෂ්ඨානයන් ඉෂ්ට සිද්ධ වීමේ සඵල වීම ඉඩකඩ වැඩි නිසා හොඳ පැතුම් රසක් අධිෂ්ඨාන සැක කරමු මේ ජීවිතයේ මේ ශාරීරිය දරාගෙන පෝෂණය කළ හිමෑනියන් කායික හා මානසික වශයෙන් සූපත් බව ලබත්තා. පියානන්ද පරමෝ යහපතම දකිත්වා. මේ පුණ්‍ය චේතනා, කුසල චේතනා බලවත් උපනිෂේ සම්පතක් වීමෙන් අපේ ඉදිරිදී මග තවදුරටත් භාග්‍ය සම්පන්න හා වාසනාවන්ත වේවා. දෛනික දීපේත්මීදී ඇතිවෙන කායික සහ මානසික දුක්ඛං කටළු වේදනා අනන්තයි අප්‍රමාණයි අනිවාර්යයි. ඒ වාද සත්‍යමත් සතුටින් මොන දෙන්න තරම් චිත්ත ශක්තියක් ලැබේවා. සසර වසන තුරු දාර්ගතී පැතුම් ඇති කල්යාණ මිත්‍රයන් කල්යාණ මිත්‍රයන් සුකරන් ලැබීමෙන් අප සිතුල් සාදුරටත් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ක්‍රමෙන් වූ කරා ගොස් පරම ශාන්ත සුඛේ නිබ්බාන අවබෝධ වේවායි අපි අධිෂ්ඨාන කරමු. අපේ වන්දනීය වූ ගෞරවනීය වූ තථාගතයන් වහන්සේට ඒ සාසු සම්පතට අප්‍රමාණ වූ බැතිස්තින් කෘතඥතාවයෙන් නමස්කාර කරමු. සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සා